සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සන්ති බින්කවේ බින්කෝ ඉමස්මින් බික්කෝ සංඝේ ආනාපාන සති භාවනානු යෝග මනුයොන්තා විහෙරಂತಿ ආනාපාන සති බින්කවේ භාවිතා බහුලී කතා මහප්පලං හෝති මහානිසංසා ආනාපාන සති බින්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරේති චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලී කතා සන්ත බොඤ්ජංගේ පරිපූරෙන්ති සත්ත බොජ්ජංගා භික්ඛවේ භාවිතා බහුලී කතා විඤ්ඤා විමුක්තිං පරිපූරෙන්ති සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන අවසරයි සැනහවත් වාසනාවන්ත පින්නතුනි අපේ සසර කළා වූ මහා පුණ්‍ය ධර්මයක ඉෂ්ඨ විපාක භුක්ති විඳින අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුත්තරී සූත්‍රයේදී සවනානුත්තරී කියලා කාරණයක්. සවනානුත්තරී කියන්නේ අහන දේවල් වලින් උතුම්ම දේ මොනවාද කියලා. ඉතින් අපේ දේශවන් වලින් අපේ කන් දෙකෙන් අපි ලබන උසස්ම ඵලය තමයි සද්ධර්ම ශ්‍රවණය කිරීම. ඉතින් අපේ අම්මා තාත්තා අපට මේ ලෝකයේ දායාද ලැබා දුන්නා අපේ සසර ගෙනාව මහා පින කායසංශයක් විදියට. ඉතින් මේ අම්මා තාත්තට පින් වැඩෙන්න පින්තුණි අපි හොඳට මනහන්නට ඕන. මේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් ඒ ඇත්තන්ට ආශිර්වාද වෙන්න. එයා මිය ගිහලා නම් කොහේ හිටියත් ඒ ඇත්තන්ට පින් වැඩෙන්න පින් අනුමෝදන් වෙන්න අපි පුළුවන් තරම් ධර්මය අහන්නට ඕන. ඒ අහන දහම අනුව අපේ ජීවිතයේ පුළුවන් තරම් දහමින් පෝෂණය කරගන්නට ඕන. ඒ තරමට පින්නතුනේ අපට අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇති වෙනවා. අපිට මේ තියෙන ලස්සන ශරීරය පින්නතුනේ හැමදාම මෙහෙම ලස්සනට නැහැ. මේක ටිකෙන් ටික වියපත් වෙනවා. ඉතින් අපට අපේ ශරීරය ගැන භෞතික වශයෙන් බලනකොට හැමදාම සතුට එක දිගට වැඩි වෙන්නේ නැහැ. ශරීරයේ ලස්සනට තියෙන කාලට නම් ටිකක් සතුට ඇති වෙනවා. නමුත් ටිකෙන් ටික වියපත් වෙනකොට පින්නතුනි ශරීරය ගැන හිතලා සතුට වෙන අවස්ථාව අඩුයි. නමුත් අපේ ශරීරය පරිහරණය කරන කාලයේදී අපි හැකිතාක් දුරට දාන ආදී පින්දහම් කළා නම් සීල සමාධි ආදී නිවන් මාර්ගට හේතු වන ගුණධම් වැඩුවා නම් පින්නතුනි ඒ ශරීරය වියපත් වෙනවත් එක්කම ඒ ශාරීරිය දෙස බලනකොට පින්නතුනි ලොකු තෘප්තියක් ඇති කරගන්න පුළුවන්. මේ ශරීරයෙන් නිකන් නෙවෙයි වයසට ගියේ. අනේ මේ ශරීරය මම පරිහරණය කරන කාලයේදී මම හොඳට බණ ඇහුවා නේද? මගේ දෑතින් මන් දන් දුන්නා නේද? මගේ අම්මට තාත්තට මන් සැලකුවා නේද? මන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කළා නේද? භාවනා කළා නේද කියලා තමන්ගේ ශරීරය ගැන බලනකොට තමන්ට ලොකු කෘතඥතාවයක් ඇති වෙනවා. සතුටක් ඇති වෙනවා. ඒ ශරීරයේ පිනොතින වයසට යන්න යන වටිනකම අඩු වෙන්නේ නැහැ. වයසට යන්න යන ධර්මයත් ඒ කියන්නේ ජීවිතයේ ශරීරයේ වියපත් වෙන වටිනකමත් වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණේ ජීවත් වෙන කාලෙ විතරක් නෙවෙයි පිනතුනි. එතනත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරා නම් එදනම් ඒක නම් මිය ගියාට පස්සේ මේ ශරීරේ හුඟක් වඩිනවා. ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ, රහතන් වහන්සේලා කියලා කියන්නේ, බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ එවැනි උතුම් ශරීර දරාගෙන හිටිය අය. ඉතින් ඒත්නම් පයින් පාගපු වැලි කැටයක් ලෝකෙහි සත්‍යයන්ගේ හිසෙන් වන්දනා කරන්න තරම් පුණ්‍ය නිධානයක් බවට පත් වුණා. සත්‍යයන්ට ඒ දේහයට වැඳලා ඒ දේහය පරිහරණය කරපු තැන් දැකල වැඳපු දාගෙන කුසල කරගෙන සුගතිගාමි වෙන තරම් එවැනි ශරීරයන් දරාගෙන හිටිය අය ලෝකෙට පින්කෙතක් වුණා. එනිසා අපේ ශරීරයත් එවැනි පින්කෙතක් කරගන්නට ඕන අපි. ඒ හැකියාව ධර්මය තුළින් අපට තියෙනවා. අපි බාහිර ලෝකයේහි මේ සාමාන්‍ය ලෝකයේ කොතරම් අපි අධ්‍යාපනය ලැබුවත්, කොයිතරම් අපි ඉහළ වෘත්තීන් කළත්, කොයිතරම් සමාජයේ කීර්තියෙන් ජීවත් වුණත් අපට ඒ භාග්‍ය උදා වෙන්නේ නැහැ. ඒ භාග්‍ය අපට ලැබෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ සද්ධර්මය තුළින් ඉහළම ප්‍රතිඵලය අපේ ජීවිතයට ලබා ගත්තොත් පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි. වරක් ආලමක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, කතං ජීවෙන් ජීවිත මහෞසෙට්ටං කියලා. කොහොම ගත කරන ජීවිතයද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. බුදුහාමර මහත් දේශනා කරන්නේ, පඤ්ඤා ජීවෙන් ජීවිත මහෞසෙට්ටං, ප්‍රඥාවෙන් ගත කරන ජීවිතයයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා. එනිසා බුදුහාමුදුරෝ ඒ ප්‍රඥාවෙන් අපට යන්න පුළුවන් ඉහළම තලයට සියලු මනුසාසන දේශනා කළා. සාරාංශික කල්පලක්ෂයක් වැනි අතිශය දීර්ඝ කාලයක් මහත් වූ කැපවීමක් කළා. ඇස් ඉස් මස්ලේ දන් දීලා සුවිශාල පරිත්‍යාගයක ප්‍රතිඵලයක් විදිහට උන්වහන්සේ ලබා ගත්තේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව මේ ලෝක සත්‍යය නැමැති පුදුසුන මත අභියස උන්වහන්සේ දායාද කරලා තියෙනවා. එනිසා අපි මුලක් වාසනාවන්තයි. උන්වහන්සේගේ දැනුම් සම්භාරය අපිත් ලබා ගත්තොත් පින්නතුනි, අපිත් ඒ දැනුම හිමිකරුවන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ළඟ තිබෙච්ච සඩ අසාධාරණ ඥාන, දසබල ඥාන ආදී සුවිශේෂ ඥාන අපට ලබා ගන්න බැරි වුණත්, උන්වහන්සේ ලබාගත් ආසවක්ඛේ ඥාණයට අපට සමීප වෙන්න පුළුවන් අපි උත්සාහය දරුවොත්. ආසවක්ඛේ ඥාණයෙන් පින්නතුනි, රහතන් වහන්සේ කෙනෙකුත් බුදුහාමුදුරුවෝ සමානයි. ආසවක්ඛේ ඥාණයෙන් සමානයි. ආසවක්ඛේ ඥාණයෙන් සරුවත් හාමුදුරුවෝ සමානයි, මුගලන් හාමුදුරුවෝ සමානයි, ලෝසක හාමුදුරුවෝ සමානයි, සීවලි හාමුදුරුවෝ සමානයි, බුදුහාමුදුරුවෝ සමානයි. අනිත් ඥාණයන් වේ තමයි වෙනස්කම් තියෙන අනිත් අභිඥාවලින්. බුදුරජාණන් වහන්සේගේ අනිත් සුවිශේෂ ලක්ෂණය තමයි උන්වහන්සේගේම ඥාණයෙන් සරවදතා ඥාණයෙන් තමයි ආසවක්ඛේ ඥාණය ලබා ගත්තේ. නමුත් ශ්‍රාවකයන් හැටියට සුතමේ ඥානෝස්සේත් ගිහිල්ලා ඒ තත්ත්වයටම පත් වෙන්නට පුළුවන්. අන්න ඒ ප්‍රඥාව ලබා ගැනීම සඳහා පින්තුනි බුදුහාමුදුරු දේශනා කරන කාරණා හතරක් හේතු වෙනවා කියලා. පඤ්ඤාවුඩි කියලා සූත්‍රයක් තියෙනවා. පඤ්ඤාවුඩි සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා ප්‍රඥා වැඩි දියුණු කරගන්නට හේතු වන කාරණා මොනවද කියලා. පින්තුන අහලා තියද කලින්? ප්‍රඥාව දිනු කරන්න හේතු වෙන කාරණා මොනවද? එකක් තමයි අපටත් යම්සි විදියක ප්‍රඥාවක් තියෙනට ඕන. දැන් මේ අත්ංග ළඟ හැම දෙනෙක්ගේ ළඟ මේ නුවණ තියෙනවා. අන්න ඒ නුවණ තවදුරටත් වැඩි දියුණු කරගන්න හේතු වෙන කරුණු හතරක් තියෙනවා. මොනවද කාරණා හතර? ඒ කාරණා තමයි පින්තුනේ පළවෙනි කාරණය, සත්පුරුෂ ආශ්‍රය, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය. ඒක සසර පිනකින් ලැබෙන්නේ. හැබැයි පිනකින් ලැබුණත් තමන් දක්ෂ වෙන්නට ඕන කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුනා ගන්න. ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් හඳුනා ගන්නට අපට අවස්ථාව ලැබුණොත් ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් අපි ලබන ලොකුම ප්‍රතිඵලය තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය ප්‍රඥාව වර්ධනය වෙන හේතුවක්. ඊළඟ කාරණය තමයි ඒ ආපු සද්ධර්ම අනුව නෝනින් මෙනෙහි කරන්න ඕන. නොනින් මෙනෙහි කිරීමත් ප්‍රඥාව දිනු කිරීමේ කාරණාවක්. අහපු සද්ධර්මය නොනින් මෙනෙහි කරමින් සීල සමාධිය ආදී සීල සමාධි ප්‍රඥාන ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කිරීම ධර්මානුධර්ම ප්‍රතිපදාව ප්‍රඥාව දිනු කිරීමේ මාර්ගය. මෙන්න මේ කරුණු හතර පිනතුනි. කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා මේ කරුණු හතර ප්‍රඥාව දිනු කිරීමේ ප්‍රධාන අංග හතරක් ඇතුළත ධර්මයේ විස්තර වෙනවා. ආධ්‍යාත්මික ගමන් මාගේ කුමන ස්තරයක හිටියත් කුමන අවධියක හිටියත් පෘථග්ජන භූමියේ සිටම ආරේ භූමිය දක්වාත් සීක භූමිය දක්වාත් සීක භූමියේ සිට අසීක භූමිය දක්වා පස්වීම සඳහා අසීක භූමියට අරහත්ත්වයට පත්වෙච්ච කෙනාට පිරිනිවන් පානතෙක් මේ සම්පූර්ණ ගමන් මාග තුළම මේ කරුණ හතරෙන් යළි යළි වර්ධනය වෙන්නට ඕන. මේ කාරණා හතර ලබන්න නම් පිනතුනි ප්‍රධාන වශයෙන් තමන්ගේ ළඟ ලක්ෂණ දෙකක් තියෙනට ඕන. මොනවද මේ ලක්ෂණ දෙක? අතීත කර්ම ශක්තියෙන් හැටියට පුණ්‍ය කර්මයන් රැස් කරගෙන තියෙනට ඕන. ඒකෙන් මේව ලැබෙනකොට මේන් ප්‍රයෝජන ගන්න නම් වර්තමානයේ අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ මොනවද? මොනවද තමන්ගේ ළඟ තියෙන ඕන ලක්ෂණ මේ හතරෙන් ප්‍රයෝජන ගන්න නම්? එකක් තමයි තමන්ගේ ළඟ යම්කිසි ප්‍රමාණයකට බුද්ධිය තියෙනට ඕන, නුවණ තියෙනට ඕන, කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. මොකද කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න නම් නිකන් බෑ. තමන්ගේ ළඟ නුවණක් තියෙනට ඕන. මොකද බාහිරින් නෙවෙයි කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද ලක්ෂණය? ඒ ලක්ෂණය තමයි සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ කියලා කියනවා. සාකච්ඡාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව බලන්නේ කියලා. බාහිර සංවරයෙන් විතරක් බලන්නේ නැහැ කෙනෙක්ගේ. බාහිර ඕනම කෙනෙකුට රඟපාන්න පුළුවන්. බාහිරින් හඳුනා ගන්න බැහැ සාමාන්‍ය පුද්ගලයෙක්. ආධ්‍යාත්මික ගුණධම් දිනු වෙනකොට බාහිර වශයෙන් සංවරයක් ඇති වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි බාහිර සංවරයෙන් විතරක් කෙනෙකුගේ ප්‍රඥාව බලා ගන්න බැහැ. කෙනෙකුගේ ප්‍රඥාව බලාගන්නේ නුවණින්, ඇසුරු කිරීමෙන් සහ සාකච්ඡා කිරීමෙන්. එනිසා තමන්ගේ ළඟ යම් ප්‍රමාණයකට නුවණ තියෙනට ඕන සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්මයේ නියම සද්ධර්මයේ තමන්ට දැනෙන්නේ කියලා, ඇහෙන්නේ කියලා වටහා ගැනීමේ නුවණක් තියෙනට ඕන. ඒ වගේම තමන්ගේ ළඟ පින්නොතුනේ තවත් ලක්ෂණයක් තියෙනට ඕන, සුවච බව කියන එක. සුවච කියන්නේ මොකද්ද? සුවච බව කියන්නේ මොකද්ද? ඔව්, සාමාන්‍යයෙන් අපි කීකරු බව කියලා තමයි කියන්නේ. සාමාන්‍ය තේරුම එක තමයි. නමුත් වෙනතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා සුවජ කියන එකේ. සුවජ කියන එකයි කීකරු කියන එකයි දෙකක්. පාලි භාෂාවේ කිංකර කියලා වචනයක් තියෙනවා. ඒ වගේම සුවජ කියලා වචනයක් තියෙනවා. කීකරු කියලා කියන්නේ වැඩිහිටියෙක් හරි ගුරුවරයෙක් හරි යමක් කියනවනම් කියන විදියටම කරන එක තමයි කිංකර කියලා කියන්නේ. සුවජ කියන්නේ ඊට වඩා වෙනස්. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. ඇක්ටිව් පාටිසිපේෂන් කියන එක. යමක් කියනකොට සාවධානව ඇසුම් කන් දීමේ හැකියාව. ඒ ගුණය තියෙනට ඕන. ඒ අහන දේ අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන කියලා කතාවක් නැහැ. හැබැයි හොඳට සක්‍රීයව අහන්නට ඕන. දැන් මේ සම්බුද්ධ ශාසනය හැටියට ගත්තොතින් අපිට හමු වෙච්ච බෞද්ධ සාහිත්‍යයේ කීකරුම පුද්ගලයා කවුද? ඔව්, අංගුලිමාල තමයි කීකරුම කෙනා. ගුරුවරයා කිව්වා ඇඟිලි 1000ක මාලයක් ගේන්න කියලා වැඩේ පටන් ගත්තා. මුල ඉඳන් පටන් ගත්ත ඇඟිලි එකතු කරන. හොඳම කීකරුම කෙනා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය අකීකරුම කෙනා කවුද? අකීකරුම කෙනා බුදුහාමුදුරුවෝ. හැයි දෙමාපියෝ ගෙදර ඉන්නේ කිව්වා නවත්තන්න හැදුව බැරි වුණා. ඊට පස්සේ ආරාර කාලා මුද්ද ග්‍රාම පුත්ත කියපු දේවලුත් ඇහුවේ නැහැ. ඒගොල්ලොන් තත්ත්වයල්ල ගියා. අකීකරුම කෙනා බුදුහාමුදුරු. උන්වහන්සේ කීකරු වුණා නම් බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරු එහෙම අකීකරු වුණාට උන්වහන්සේ ළඟ හොඳට සුවච බව තිබුණා. කරණිමෙත සූත්‍රයේහි සුවචෝ කියලා ගුණයක් තියෙනවා. සුවච බව හැමතැනම ගුණයක්. නමුත් කීකරු බව හැමතැනම ගුණයක් නෙවෙයි. එනිසා ඔබ හදන්න ඕන කීකරු දරුවන්ද සුවජ දරුවන්ද? ඔබ ගුරුවරු නම් ඔබ හදන්න ඕන කීකරු ශිෂ්‍යෝද සුවජ ශිෂ්‍යයන්ද? සුවජ ශිෂ්‍යයන්. සුවද කියන හොඳට අහුම්කන් දෙන, හැබැයි බුද්ධිමත්ව නිවැරදි දේ කරන, වෙනස හඳුනා ගන්න පුළුවන් අය තමයි ඔබ හදන්නට ඕන. කීකරු බව තම සමහර තැන්වලදී හොඳ වෙන්න පුළුවන්, හැබැයි හැමතැනදී මේක හොඳ ගුණයක් නෙවෙයි. එතකොට පින්නතුනි, මෙන්න මේ සක්‍රීයව අහුම්කන් දීමත් නැත්නම් සෝච බවත් බුද්ධිමත් බවත් කියන මෙන්න මේ ලක්ෂණය අපේ ළඟ තියෙනට ඕන. ඒ වගේම ධර්මදේශනා ශ්‍රවණය කරනකොට තමන් ඉන්න මට්ටමින් තමන් පටන් ගන්න කුමන හෝ දේශනයක් අහලා කමන්නේ. හැබැයි එන්න එන්නම තමන් ඒ අහන්න ධර්මයේ ගැඹුරට යන්නට ඕන. දැන් අපිත් කාලයක් තිස්සේ එක එක ස්වාමීන් වහන්සේලක බණ ඇහුවා, තාමත් අහනවා. අපේ බණ කියන වගේම අපි හුඟක් බණ අහනවා පින්නතුනි. ඒ බණ හදි හුඟක් ස්වාමීන් වහන්සේලා අපට පිළිහිට වුණා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි, බෝධි පූජා තියෙන ස්වාමීන් වහන්සේලාත් අපට පිළිහිට වුණා. ඒ ශ්‍රද්ධාව ඇති කරන්න, ධර්මයට නැඹුරු වෙන්න, එහෙම ටිකෙන් ටික ආපු ගමන් මගේ අපි බොහෝ දිනෙත් පින්නතුනි එන්න එන්නම ගැඹුරට යන්නට ඕන. ඒකෙන් කියන්නේ මුලින් හිටිය අයින් කරනවා කියලා. නමුත් එන්න එන්නම වඩාත්ම නිවැරදිම මට්ටමට බුදුදහම කියන්නේ කවුද කියන தත්ත්වය හඳුනා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම හැකියාව තියෙන අපිත් ඒ දන්න ධර්මයේ ටික ප්‍රැක්ටිස් කරන්න ඕන, පුහුණු කරන්න ඕන, නිතර නොනින් ඒ ටික මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි අපිට එන්න එන්නම ගැඹුරු ධර්ම කාරණා අපට ප්‍රකට වෙන්න ගන්නෙ. මේ කාරණේ ගැන වාසලකලිමත් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ කරුණ හතරෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසව මානසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණ හතරෙන් දිනු වෙනකොට පින්නතුනි, අංගුත්තර නිකාය සූත්‍රයක් තියෙනවා, අභිඤ්ඤා කියලා සූත්‍රයක්. ඒ අභිඤ්ඤා සූත්‍රය දැක්වෙනවා යම් කිසි කෙනෙක් නොනැති කෙනෙක් නම්, ප්‍රඥාවන්ත කෙනෙක් නම්, තමන්ගේ විශිෂ්ටතම ඥානයෙන් යමක් දැනගන්න ඕන නම් මොකද දැනගන්න ඕන කියලා. අපට පින්නතුනි ජීවිතයේ වටිනාම දේ තමයි මානසික සතුට, දුකෙන් නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, මම අතීතයේ දැනුත් මතුවට දේශනා කරන කරුණු දෙකක් විතරයි. මොනවද ඒ කරුණු දෙක? ඒ තමයි දුක, දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. ඒකම තමයි විවිධ න්‍යාය වලින්, විවිධ පරයය වලින් ඒ ශ්‍රාවක පිරිස අනුව දේශනා කළේ. අන්න ඒ දේශනා කරපු දුකෙන් නිදහස් වීමේ මාවතේ පින්නතුනි ඉහළම අධ්‍යාපනය තමයි නොනැති කෙනෙක් විසින් තේරුම් ගන්නට ඕන දුක ඇති වෙන මූලික පදනම මොකද්ද කියලා. ජරාව තේරුම් ගත්තට, මහලු වීම, ලෙඩවීම, මරණයේ ප්‍රිය විප්‍රයෝගය තේරුම් ගත්තට විතරක් සැබෑ ලෙසම දුක තේරුම් ගත්තා වෙන්නේ නැහැ. දුක තේරුම් ගත්තා වෙන්නේ කුමක් තේරුම් ගත්තොත්ද? නොනැති කෙනෙක් තම විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්න ඕන නම් දැනගන්න තියෙන්නේ මොකද්ද? ඒ තමයි පංච උපාදානස්කන්ධය කියලා. පරිසම්පාදයේ පදනම් වෙච්ච, අනිත්‍යතාවයේ පදනම් වෙච්ච, චතුරාර්ය සත්‍ය පදනම් වෙච්ච පංච උපාදානස්කන්ධය ගැන දැනගන්නට ඕන. සම්පූර්ණ පිනතුනි දුක කියන්නේ මේක. පංච උපාදානස්කන්ධය හට ගැනීම. ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු වෙනකොට ඒ දේ නিত্য සැප සුභ ආත්ම වශයෙන් බාහිර රූප ශබ්ද ආදීෙහි අවිද්‍යාසහගතව හිත බැස ගැනීම තුලින් ඇතිවන පංච උපාදානස්කන්ධයයි දුක කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්ත පමණට තමයි බෞද්ධ අධ්‍යාපනය ඉහළට ගියාවෙන්නේ. ඒක තමයි සම්පූර්ණ බෞද්ධ අධ්‍යාපනය. මේක තමයි සම්පූර්ණම ස්පිරිචුවල් එඩියුකේෂන් එක කියලා කියන්නේ. ඒ නිසා මේක රූපය මොකද්ද කියන එක විවිධ පැති වලින් බෙද බෙද, සාමාන්‍ය මේ පේන රූපය විතරක් නෙවෙයි, මේ ඇහෙන ශබ්දයක් රූපයක්, දිවට දැනෙන රසයක් රූපයක්, ශරීරයට දැනෙන ස්පර්ශයක් රූපයක්, නාසයට දැනෙන ගඳ සුවඳක් රූපයක්, ඒ වගේම මනෝ පරයාපන රූපාදියක් තියෙනවා. මේ රූපයේ ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකේ විස්තර කරන රූපය ඕන තැනක තියෙන සතර මහා භූත රූපෙන් හැදිච්ච එක. නමුත් මේ කියන ආධ්‍යාත්මික ලෝකයේ රූපයේ ලක්ෂණය ඒ මොහොතෙහි හේතුඵල ධම මත හට ගන්න දෙයක්. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන පෙරණතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේම වේදනා ස්කනාසාදීන්ද්‍රිය හයට රූප ශබ්දාදී අරමුණු එළඹීම නිසා ඇතිවන වේදනා, ඇස හරහා ඇතිවන චක්කු සම්පස්සජා වේදනා, රූපේ හරහා කන හරහා ඇතිවන සෝත සම්පස්සජා වේදනා, මේ ආදී වශයෙන් වේදනා හයකට බෙදෙනවා. චසරානාසාදීන්ද්‍රිය වශයෙන් මෙන්න මේ වේදනා ගැන තේරුම් ගැනීම, ඒ වගේම සංඥා හඳුනා ගැනීම, සංඛාර චේතනා විඥාන සිත් මෙන්න මේ හය ගැන හැකි තාක් දුරට අපි තේරුම් ගන්න දක්ෂ වුණොතින්, මේ ස්වභාවය වටහා ගැනීමට දක්ෂ වුණොතින්, ඒ තරම් ඒ තාක් ප්‍රමාණයට පින්නතුනේ අපි දුක තේරුම් ගන්නා වෙනවා. ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වෙනවා ජාති විදුක්ඛා ජරා විදුක්ඛා ආදී වශයෙන් සඳහන් වෙලා අවසානයේ සඳහන් කරනවා සංකිටේන පංචපාදානඛණ්ඩා දුක්ඛ කියලා. අර මූලික ටික ඔක්කොම එක කොනකින් අල්ලල බැඳලා තියෙනවා. මහලුණාට විතරක් දුක ඇති වෙන්නේ නැහැ. මහලු වීම නිසාම දුක ඇති වෙනවා නම් රහතන් වහන්සේලා දුක් විඳිනාය වෙන්නවා. මරණයේ දුක නම් රහතන් වහන්සේලා බුදුහාමුදුරුවෝ දුක් විඳිනාය වෙන්නට ඕන. ඒ තේන භෞතික ශරීරයේ ලැබවීම මහලු වීමම නෙවෙයි දුක කියලා කියන්නේ. අන්න ඒ දේ තණ්හා දෘෂ්ටි මාන වශයෙන් මම මගේ වශයෙන් උපාදාන වශයෙන් ගැනීම තුලින් දුක හටගන්නේ. ඒ නිසා සංකේතේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කියලා අර ටික ඔක්කොම එක තැනකට සම්බන්ධ කරලා දේශනා කරේ. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ජාති විදුක්ඛ ජරා විදුක්ඛ කියලා කියන විතරක් නෙවෙයි. ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනන්ත කාලයක් මහත් පරිත්‍යාගයක් කැපවීමක් කළ සොයාගන්නේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛාගෙන කරන්නේ. අන්න ඒක තමයි නුවණති කෙනෙක් විසින් තමන්ගේ නුවණ උරගා බලන ලක්ෂණය. අන්න ඒ නුවණ ලැබෙනකොට ඒ තැනැත්තා පින්නතුනේ තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් අවබෝධ කරගන්නවා ප්‍රහීණ කරන්න ඕන නම් මොනවද ප්‍රහීණ කරන්න තියෙන්නේ කියලා. දුරු කරනවා නම් මොනවද දුරු කරන්න තියෙන්නේ? මොනවද දුරු කරන්න තියෙන්නේ? දුරු කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි. මෙන්න මේ ස්කන්ධ පංචකය හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ අනවබෝධය එවත් අවිද්‍යාව තමයි දුරු කරනවා නම් දුරු කරන්න තියෙන්නේ. ඒ අවිද්‍යාව දුරු කරව ප්‍රමාණයට ඒත් එක්කම යන භව තණ්හාව අනිත් ආදී කෙලෙස් සියල්ලක්ම දුරු වෙනවා. ලෝභය ද්වේෂය දුරු කරන එක පින්නතුනේ කරන්න පුළුවන් කෙනෙකුට. ඒක ටික කාණකට විතරයි හරියට ලයිට් එකක් දැල්වගෙන ඉන්නවා වගේ. අන්නේ ලයිට් එක දැල්වගෙන ඉඳිද්දී කෙනෙක් ලියුමක් ලියනවා වගේ තමයි අවිද්‍යාව දුරු කිරීම ප්‍රඥාව ඇති කර ගැනීම කියන එක. ලයිට් එක පත්තු වෙද්දී ලයිට් එක ඕන වෙලාවක කරන්ට් එක යන්න පුළුවන්. හැබැයි ලයිට් එක තියෙන වෙලාවේ ලියුමක් ලිව්වොත් කරන්ට් එක ගියාට ලියුම මැකෙනවද? ලියුම මැකෙන්නේ නැහැ, ලියුම ඉතුරු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ දල්වන මේ බාහිර වටා පිටාවෙන් ලබන මේ දැනුම තුළින් මේ ආලෝකයෙන් ලබා ගන්නා වූ අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම තමන්ට එන්න එන්නම දිනු කර ගන්නට පුළුවන් ආසවක්ඛේ ඥානිය දක්වාම. අවිද්‍යාවයි භව තණ්හාවයි තමයි පිනතුනේ කෙනෙක් දුරු කරන්න ඕන නම් නුවණැති කෙනෙක් විසින් ප්‍රඥාවන්ත කෙනෙක් විසින් අයින් කරන්න තියනවා නම් අයින් කරන්න තියෙන මේක. ඒකයින් කරු ප්‍රමාණයට තමන්ට පිනතුනේ දරුවන් ඥාතීන් ගෙවල් දොරවල් අයින් කරලා කැලේට දුවන්නම ඕනේ. ගෙදර ඉඳගෙනම තමන්ට මානසික සුවය තමන්ගේ ආධ්‍යාත්ම දියුණුව ලබන්න පුළුවන්. සුද්ධෝදන රජතුමා රහත් උනේ රජ කෙනෙක් විදියට. සුද්ධෝදන රජතුමා රහත් උනේ මාළිගාව ඉඳගෙන. පිනතුනේ විවේකයේ බුදුදහමේ අගය කළ තියෙන විවේකයක් යම් යම් ප්‍රමාණයට ලබන්නට ඕන. හැබැයි බාහිර භෞතික සම්පත් අත්හැරියට විතරක් නිවන ලැබුවා වෙන්නේ නැහැ. සා දුරු කරනවා නම් දුරු කරන්න තියෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි දෙක. ඒ සඳහා හැකිතාක් දුරට ධර්ම ශ්‍රවණයෙන් අපේ පහසුකම් ලබා ගන්නට ඕන. ඒ වගේම පිනතුනි නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් වඩන්න තියෙනවා නම් බුදුහාමර දේශනා කරනවා වඩන්න තියෙන කාරණා දෙකයි කියලා. මේ ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයෙන් අවිද්‍යාව භව තණ්හා දුරු කරන්න ඕන කියන අවබෝධය ලැබුණට පස්සේ ඊතනත්තා උපරිම ලෙස කැප වෙනවා මේ මාර්ගය. ඒ මාර්ගය මොකද්ද? බුදුහාමර දේශනා කරනවා ඒ කායන අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධියා කියලා. ඒකේ මූලික පදනම තමයි සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානය තුල ඉන්නකොට ඊතනත්තාගේ සමත විදර්ශනා දෙක දිනු වෙනවා. ඒ සානුවණති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ මොනවද? සමත විදර්ශනා දෙක. සතිපට්ඨාන තුල ඉඳගෙන සමත විදර්ශනා වඩන්නට ඕන. මේක තමයි පින්වතුනි අපේ දක්ෂතාවයේ පෙන්වන අවස්ථාව. සමතය කියන්නේ පින්වතුනි විසිරලා කියන සිත, අතීත අනාගතයට දුවන හිත එක කුසල ආරමුණක සති නිමිත්ත තුළ තියාගනිමින් හැකිතාක් දුරට හිත එකඟ කිරීමේ කාලය ටිකෙන් ටික වැඩි කරන්න ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ කුසල ආරමුණු වල පිනතුනේ ටිකෙන් ටික විනාඩියෙන් විනාඩිය මේ කාලය අපි වැඩි කර ගන්නට ඕන. මේ කන්සන්ට්‍රේෂන් එක තමයි පිනතුනේ බොනිස් ටීපී එක කියලා කියන්නේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක. තමන්ගේ ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක බලාගන්න තමන්ටම පුළුවන් තමන්ට කොච්චර කාලයක් එක කුසල අරමුණක තමන්ගේ හිත තියාගන්න තමන් දක්ෂද කියන කාරණේ. ඇතැම් විට තමන්ට උපාධියක් නැති වෙන්නත් පුළුවන්. තමන්ගේ ධර්මඥානය තුළින් මේ හැකියාව වැඩි කරගත්තොත් තමන්ගේ GPA එක වැඩි කරගන්න පුළුවන්. බුද්ධි ජීපීක ඒ විතරක් නෙමෙයි පින්වත්නි සමතේ දිනු කරනාත් එක්කම මේ තැනත්තා සම්මා දිට්ඨි පුරේ ජවන් කියපු විදියට සම්මා දිට්ඨිය පෙරමුණේ සමතේ වඩපු කෙනෙක් විදියට ඒක නා සමතේ නවතින්නේ නැහැ. සමාධිය නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඛජානාති කියලා කියනවා. සමාධිමත් වෙච්ච හිතින් යා ලෝක යථාර්ථය බලනවා. මොකද්ද මේ පංච උපාදාන ස්කන්ධෙ සිද්ධ වෙන්නේ කියලා උඩ පේන ගන්නවා. මොකද්ද පේන්නේ? හැම වෙලේම උඩ පේනවා සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. හැම වෙලේම මේ ස්කන්ධ පංචකය හට ගන්නවා, නිරුද්ධ වෙන උඩ එච්චරයි පේන්නේ. කෙටියෙන් ගත්තොත් සමුදය වය, තවත් විදිහකින් කියනවා නම් සමුදය වය අස්සාද ආදීනව නිස්සරණ. එනතුනි මෙන්න මේ අනිත්‍යතාවයෙන් බලන වේලාව කාලය විපස්සනාව එන්න එන්නම වැඩි කරනවා. මේක තමයි බුද්දිස් IQ එක නැත්තම් EQ එක. එනතුනි මෙන්න මේක වැඩි කරගන්න තමන් දක්ෂනෝතින් මේ දෙක එක පැත්තකින් සමතය අනිත් පැත්තෙන් විදර්ශනාව මේක තමයි පින්නතුනේ ආධ්‍යාත්මික ගමන් මගේ සැබෑ ජයග්‍රහණය. මේක සාමාන්‍ය ජයග්‍රහණය නෙවෙයි පින්නතුනේ. මේ ලෝකේ ඉන්න ඉහෙළම අපට අභියෝග කරන කෙනා පසුකල් යන ගමන මේ. සාමාන්‍ය ලෝකේ ඉන්න මිනිස්සු නෙවෙයි අපට අභියෝග පින්නතුනේ. අපේ සැබෑ ආධ්‍යාත්මික ගමන් මගේදී අපට බාධා කරන කෙනෙක් ඉන්නවා. කවුද ඒ බාධා කරන කෙනා? තමන්ගේ විශේෂයේ ස්ත්‍රී ඉක්මවල යනකොට අපට බාධා කරන කෙනෙක් ඉන්නවා. කාම ලෝකයේ ඉක්මවල යනකොට බාධා කරන කෙනෙක් ඉන්නවා. කවුද? ඒ තමයි මාර්යා. අපි මනස ලෝකයේ මානසික මට්ටමේ ඉන්නකන් අපි දිව්‍ය ලෝක මානසික මට්ටමේ ඉන්නකන් එයා කවදාවත් බාධා කරන්නේ නැහැ. දැන් ඉන්න මට්ටමෙන් අපට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. දැන් ඊර්ෂ්‍යා කරන ඇත්තෙම ඊර්ෂ්‍යා කරන්න දන්නේ නැහැ. දැන් අපි දුක් විඳිනවට තමයි ඊර්ෂ්‍යා කරන කට්ටිය. අපි වාහනයක් කරන් යනකොට, අපි හොඳ ගියක් හදන් ඉන්නකොට, විභාගයක් පාස් වෙනකොට ඒවට තමයි දැන් කාලේ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ. ඒ පින්නතුන අපි සැප විඳිනව නෙවෙයි. ඒ ඊර්ෂ්‍යා කරන මිනිස්සු දන්නේත් නැහැ. ඊර්ෂ්‍යා කරන නියම විදියට දන්නේ පින්නතුනේ මාර්යා. ඔහු දන්නවා කාම ලෝකයේ ඉක්මවල ඔහුගේ සීමා පසුකල් යන හදනකොට තමයි ධාන ලැබනකොට තමයි සමතෙන් දිනනකොට තමයි ඔහු බාධා කරන්නේ. ඔහු දන්නවා මේ සතුට නියම මානසික සුවය කරාම ඔහු යන්න හදනවා කියලා බාධා කරනවා. ඒ නිසා බුදුහාමර දේශනා කරනවා සමතේ දිනු කරලා යම් කිසි කෙනෙක් ප්‍රථම ඥානෙ ලබා ගන්නවා නම් ඔහු මාරයේ ඇසට වැලි වලින් ගැහුවා කියලා. ඒ තත්ත්වය පසු කරනවත් එක්කම ඔහුට මාරයා පේනවා මාරයාට ඔහු පේන්නේ නැහැ. ඒ නිසා පිනතුනි අපි මේ ගමනේ ජයග්‍රාහී ලීලාවෙන් බොහොම සාවධානව අපි යන්න ඕන ගමනක්. මේ සඳහා තමයි සියලුම උත්සාහයන් අපි හැම මොහොතකම දරන්නට ඕන. ඒ නිසා බුදුහාමර දේශනා කරනවා නොඇති කෙනෙක් විසින් තම විශිෂ්ටතම ඥානයෙන් අවබෝධ කරගන්න ඕන නම් අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ඒත නැත්තා තමන්ගේ සුවිශේෂ ඥානයෙන් ප්‍රහිණ කරන්න ඕන නම් මොනවද ප්‍රහිණ කරන්න ඕන? අවිද්‍යාවත් භව තණ්හාවත්. ඒත නැත්තා තමන්ගේ විශිෂ්ටතම ඥානයෙන් වඩන්න ඕන නම් වඩන්න තියෙන්නේ සමත විදර්ශනා දෙක. ඒත නැත්තා තමන්ගේ විශිෂ්ටතම ඥානයෙන් සාක්ෂාත් කරන්න ඕන නම් උපදවා ගන්න ඕන නම් අත්පත් කර ගන්න ඕන නම් අත්පත් කර ගන්න තියෙන්නේ මොකද්ද? බින්දියා විමුක්තිය කියලා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ විදියට බුදුහාමර දේශනා කරනවා අපේ මේ ආධ්‍යාත්මික ගමන. මේ සියලුම ගමන් මඟ තීරණය වෙන්නේ පින්නතුනි ප්‍රධාන සාධකයක් මත. අපි කලමු සඳහන් කළා බුදුහාමර දේශනා කරනවා ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මේ ගමන මඟ සම්පූර්ණම තීරණය වන්නේ මේ අනිත්‍යතාවයේ පරිසංසාදයේ චතුරාර්ය සත්‍ය ආර්ය න්‍යාය ඉදම්පච්චතාවය හේතුඵල ධම තේරුම් ගැනීම මත. දුක හටගන්නේ කොහොමද? යම්කිසි වෙලාවක අපට මානසික දුකක් හටගත්තා නම් හටගන්නේ ඇයි? අපි දකින අහන දේවල් තුල හිත බැස ගැනීම. ඇයි හිත බැසගන්නේ? හිත බැසගන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ ලක්ෂණය මොකද්ද? ඇස්කන්න ආසාද ඉන්ද්‍රිය වලින් රූප ආදී දකින කොට අහන කොට අපි හිතනවා මේ අහන දකින දේවල් කලනොත් තිබ්බා මං හැපියා ගත්තත් මේ වෙනම තියේ කියලා හිතනවා අපි. මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. මේ තුලින් තමයි රාග ද්වේෂ ආදී හටගන්නේ. හරියට පින්නතුනේ මේක තේරුම් ගත්තොත් තේරුම් ගන්න ප්‍රමාණයට යාට රාග ද්වේෂ දුරු කරන්න කියලා අමුතු උත්සාහයක් දාන්න ඕනේ. මේ ප්‍රඥාව ලැබෙන තරමට පින්නතුන ඔහුගේ රාග ද්වේෂ දෙක දුරු වෙනවා. අවිද්‍යාව දුරු කිරීම හරියට මේන ස්විච් එක ඔෆ් කරනවා වගේ, ට්‍රිප් ස්විච් එක ඔෆ් කරනවා වගේ. අනිත් පොඩි පොඩි ලයිට් ඔෆ් කරන එක අනිත් අනිත් ලෝභය රාගය වඩු කරනවා වගේ ඕන වෙලා කයපත් වෙන්න පුළුවන්. ලයිට් එක පිටිනවා තාය අලුත් ලයිට් එකක් දාලා දාන්න පුළුවන්. මොකද තාම කරන්ට් එක තියෙනවා. අන්නේ කරන්ට් එකෙම විසඳ ගැනීම වගේ තමයි අවිද්‍යාව දුරු කිරීම කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ගමන් මගේදී බුදුහාමුදුරු දේශනා කරන සම්පූර්ණ මේ ගමන් මඟ මුලින් දැනගෙන ඊට පස්සේ පින්නතුනි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක තේරුම් ගැනීම. අපේ කය වචනේ දෙකට මොකද වෙන්නේ කියන එක තමන්ම තේරුම් ගන්න වැඩ පිළිවෙලක් මේ යන්නේ. බුදුහාමුදුරු ඒ නිසා සඳහන් කරනවා ඉමස්මින් ඒව බ්‍යාමත්තේ කලෙබරේ සසඤ්ඤම්මේ ලෝකඤ්ඤ පඤ්ඤතේමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. මහණෙනි මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ විඥානය සහිත වූ මේ ශරීරය තුළම මම ලෝකයක් පනවනවා, ලෝක සමුදයක් පනවනවා, ලෝක නිරෝධයක් පනවනවා, ලෝක නිරෝධගාමිනී පටිපදාවක් පනවනවා කියලා. ඒ නිසා අපේ ශරීරයට මොකද වෙන්නේ? අපේ හිතට මොකද වෙන්නේ? ඒ දෙක ඇසුරෙන් තියෙන වේදනා සංඥා සංඛාර වලට මොනවද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. අපට මේ ලැබුණේ පින්නතුනේ අතීත කර්ම දායාදයක් හැටියට මවුසේ පිරිසිදුගත්ත ඒ ප්‍රතිසන්දි විඥානය අපේ ඒ විඥාන ස්වභාවයට අනුව අපේ අම්මගත්තු ආහාර පාන වලට අනුව අපිව පෝෂණය වුණා. එහෙම බිහි වෙච්ච ශරීරය අපි මෙලොවට බිහි වුණාට පස්සේ අපි ගත්තු ආහාර පාන වලට අනුව ඒ විඥාන බීජයට අනුරූපව මේ ශරීරය වර්ධනය වුණා. මේ ශරීරය කියන්නේ පින්නතුනේ කබලින්කාර ආහාරයේහි පරිවර්තනයක්. අපි බොහොම වටිනා දෙයක් හැටියට මේ කිව්වට මේ ශරීරය කියන්නේ පින්නතුනේ අපි ගත්තු කෑම බීම වල ප්‍රතිඵලයක් නේ. අපි කාපු බත්, බීපු කිරි, වෑංජන කිරි පැණි ඒ වගේ ප්‍රතිඵලයක් තමයි මේ තියෙන්නේ. අපි කොච්චර කෑම බීම කන්නේ නැද්දනේ, කොච්චර වතුර බොන්නේ නැද්දනේ, බවුසර ගන්නන්නේ, කෑම බත් එහෙම කාපු ආහාර මිටි ගන්නන්නේ, කිරි හොදි ගැලුම් ගන්නන්නේ බොන්නේ නැතිනේ. පින්නතුනේ අන්නේ ඒ වගේ ප්‍රතිඵලය තමයි මේ භෞතික ශරීරය කියලා කියන්නේ. හැබැයි ඒ ආහාර ගත්තට විතර මේ ශරීර වර්ධනය වෙන්නේ නැහැ. අපි මව කුසේ පිළිසඳ ගන්නකොට, විඥානය බැස ගන්නකොට, ඒ බැසගත්තු විඥානය දුර්වල විඥානයක් නම්, ඒ බැසගත්තු විඥානය කර්මානුකූලව තිබුණා නම් ඇස් දෙක අන්ධ වෙන්න කියලා, මන්දබුද්ධික වෙන්න කියලා, ආබාධිත වෙන්න කියලා, අපේ අම්මා කොච්චර දක්ෂයෙක් වුණත්, අපේ අම්මා කොයිතරම් ආහාර පාන ගත්තත් අම්මටම මෙට වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් වුණා. අම්මට වෙනසක් කරන්න බෑ. සම්පූර්ණ පිනතුනේ අපේම හිතේ සබහගනුව තමයි ඒ අම්මගත්තු ආහාර ටිකෙන් මේ ශාරීරික පෝෂණය වුණේ. ඒ ශාරීරික අතිශය පුණ්‍ය සම්පන්න විඥානයක් වුණා නම් මව කුසේ ඉන්න කාලේ එච්චර පහසුකම් නොලැබුණත් අපට මේ ලෝකේ වාසනාවන්ත මානසික භාවයක් ලැබෙනවා. ඒ පුණ්‍ය මහිමෙන් ඉපදිච්ච කෙනා ඒ පුණ්‍ය මහිමේ චිත්ත සංකානෙ තිබුණා නම් මේ ලෝකෙදි කොයිතරම් අපහසුතා ලැබුණත් යා ආධ්‍යාත්මික ලෝකෙට ඉහළට නර යවලා කන්න බෑ. එවැනි චරිත බෞද්ධ සාහිත්‍ය ඔබට හමු වෙනවා. දැන් ජීවක වැනි අය, ජීවක වෙදතුමා, කසල ගොඩක දාලා ගිහපු ළමේ, ඔහු රාජකීය වෛද්‍යවරයෙක් වුණා, ආර්ය ශ්‍රාවකෙක් වුණා, අඟුලිමාල වැනි හිතුවක්කාර අය, සුනීත සෝභාක වැනි අසරණ අය, පටාචාරා වැනි මහා වෙසනැමට පත්වෙච්ච අය, කර්මයෙන් මහා අවාස සිදුවෙච්ච අය වුණත් ආධ්‍යාත්මික ලෝකේ යන් ජයගත්තා. ජයගත්තේ යාගේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් මැඩලන්න හැකියාව තිබුණා. ඒ නිසා ඒ සුවිශේෂී හැකියාව ධර්මයේ තුලින් අපට ලැබෙනවා. ලැබෙන්නේ පින්නතුනේ අතීත පුණ්‍යමහිමේ කාංශංශයක් විදියට. හැබැයි ඒකට පරිසරයනොත් සුවිශාල බලපෑමක් වෙනවා, විශේෂයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රයේ. මේ අවස්ථාවේදී අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රය. බුදුදහමේ අනුව පින්නොතින් අපි මුලින්ම සඳහන් කළා භාවනාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමත භාවනා, විපස්සනා භාවනා කියලා. සමත භාවනාවට කියනවා චිත්ත භාවනා කියලා. හිත දියුණු කරන භාවනාව. විපස්සනා භාවනාවට කියනවා සංඥා භාවනා කියලා. නොවන දිනු කරන භාවනාව. ඒකම තමයි වෙනත් වචන වලින් කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. එක පැත්තකින් සතිය දිනු වෙනවා, නැත්නම් සමතේ දිනු වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රඥාව දිනු වෙනවා. මේ දෙකම එකට සම්බන්ධයි. බුද්ධ ශාසනයේ බාහිර ශාසනවල සමතයක් තියෙනවා, සමාධියක් තියෙනවා. හැබැයි ඒක සම්මා සමාධියක්වත් සම්මා සතියක්වත් නෙවෙයි. ආරාර කාලාම, උදකරම්පුත්ත, අසිත කාලදේවල මේ වගේ අය ධානාභිඥා ලබාගෙන තිබුණත් ඒ අයගේ සතියවත් සමාධියවත් සම්මා සතියවත් සම්මා සමාධියවත් උනේ නැහැ. නියම විදියට සමාධිය නම් පිනතුනි සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච හිතින් යථාර්ථය වැටහෙන්නට ඕන. ඒ වැටහීම නිකන් ලැබෙන්නේ නැහැ. ඒ වැටහීම තියන්නේ සුතමේ ඥානෙ ලබාගෙන ධර්මයේ පිළිපැදපු කෙනාට. ඥාගීත සමාධිමත් වෙන්න වෙන්න එයා සමාධිය තුළ හිත තියාගෙන ඉන්නේ විතරක් නෙවෙයි, යට ඕනකම තියෙන්නේ. එයා හැකිතාක් දුරට ඒ සමාධිමත් වෙච්ච හිතින් එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලනවා. ස්කන්ධ පංචකයේ සමුදය වේ බලනවා. ආයතන 12 සමුදය වේ බලනවා. අටලොස් ධාතු වල සමුදය වේ බලනවා. අනිත්‍යතාවය බලන කෙනෙක් බඩපත් වෙනවා. එයාගේ සතුට තමයි මේක පින්නතුනේ. එයා අනිත් දේවල් කරන්නේ ලෝක සම්මත විදියට යුතුයකම් විදියට කරන්නේ. අමර තාතර සලකන ඒවා, රැකී රක්ෂා කරන ඒවා, සාමි භාර්යාවන්ගේ යුතුයකම්, දරුවන්ගේ යුතුයකම් ලෝක සම්මත විදියට යා කරනවා. ඒව කිසිම දෙයක් අඩු කරන්නේ නැහැ එයා. එයා උපරිම වශයෙන් ඒව කරන ගමන් එයාගේ සිහින ලෝකේ ආධ්‍යාත්මික ලෝකයේ තමයි සමති දර්ශනා වැඩි වෙනවා. එයා දන්නවා යාට ඉහිලම සතුට ලැබෙන්නේ මේකින් කියලා. අනිත් බාහිර කිසිදු දෙයක බලාපොරොත්තු තියාගත්තත් ඒ සියලුම දේවල් තමන්ට අහිමි වෙනවා. තමන්ගේ දරුවන්, තමන්ගේ ඥාතීන්, තමන්ගේ දේපළ විතරක් නෙවෙයි, තමන්ට ලස්සන තියෙන රූපය, රූප සම්පත්තිය මේ දේ තමන්ට මොහොතක් පාසා අහිමි වෙමින් තියෙන්නේ. අන්න ඒ වෙන ලෝකයක සැබෑ පිළිසරණ, සැබෑ රැකවරණය, සැබෑ ආරක්ෂාව ලබා ගන්නට ඒක නැත්තම් අප්‍රමාදීව මේ දහම් මඟ තුල හික්මෙනවා. යා ජීවිතයේ ප්‍රමුඛත්වය ලබා දෙන්නේ මෙන්න මේ සමත විදර්ශනා දෙක දිනු කරන්න. ගතවන හැම දවසක් පාසාම එයා එන්න එන්නම සමත විදර්ශනා දෙකෙන් ඉහළට යනවා. එන්න එන්නම අනිත්‍ය මෙනෙහි කරන වෙලාව වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට පින්නතුනේ එක පැත්තකින් ඊතනත්තා මහලු වීම, දිරාපත් වීම, ලෙඩ දුක් වලටපත් වෙන ගමනින් ඊට වඩා වේගයකින් අනිත් පැත්තෙන් එයා මානසික සතුටෙන් ඉහළට යනවා. එයා දුකටපත් වෙන මානසික පීඩාවටපත් වෙන ගමනකට විරුද්ධව ආධ්‍යාත්මික සිය කරයා වේගයෙන් යනවා. එයා දන්න ව්‍යාගේ සාර්ථකත්වය කියන්නේ, එයාගේ සැබෑම සාර්ථකත්වය කියන්නේ මේ පැත්තෙන් වයසට යන වේගයට වඩා වේගෙන් අනිත් පැත්තෙන් යා සමති දර්ශනා දෙකින් ඉදිරියට යනවා. ඒ නිසා යාට සැබෑලෙසම ජීවිතය ජය ගන්න නම් යා දන්නවා මහලු වෙලා දුර්වල වෙලා එක්තැන් වෙන කලින් සමති දර්ශනා තුළින් යාගේ හිත ශක්තිමත් කරගන්න ඕන කියලා යාගේ දැඩි වීරයක් තියෙනවා. යා නිදි වරාගෙන හරි ඒ ගමන් මගේ ඉක්මනට කරගන්නවා. අන්න ඒ ගමන් මගේ දෙපින්නසුනේ බුදුදහමේ හැටියට ප්‍රධාන වශයෙන් සමත කමඨහන් 40ක් සඳහන් කරලා තියෙනවා. හිත සමාධිමත් කරන, හිත එක්තැන් කරන කමඨහන් 40ක් තියෙනවා. ඒ තමයි දස කසිනේ, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ඒ වගේම සතර අරූපාවචර ධ්‍යාන, ආහාරේ පටිකුල සංඥාව, ඒ වගේම ධාතු මනසිකාරය කියන මේ කාරණා. මෙන්න මේ කමඨහන් 40න් පින්නතුනේ කමඨහන් 39කෙම වෙන්නේ විතර්ක වලින් කුසල විතර්ක වලින් අකුසල විතර්ක දුරු කරන එක. මේ 39ම එක පැත්තක තියලා එක කමඨහනක් තියෙනවා සුවිශේෂ කමඨහනක් භාවනා ක්‍රමයක්. ඒ මොකද්ද? ආනාපාන සතිය ආරම්භිනම කරන්නේ විතර්ක දුරු කරමින් හිත සංවර කිරීම. එනිසා බුදුදහමේ තියෙන සමසතරිස් කර්මස්ථාන අතර ආනාපාන සතියට විශේෂත්වයක් හිමි වෙනවා. ඒ ආනාපාන සතියෙන් තමයි වෙනතුනේ ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාත් බොහෝ රහතන් වහන්සේලාත් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරන්නේ ආනාපාන සති භාවනාව ඔස්සේ. ඒ ආනාපාන සති භාවනාව වෙනතුනේ ඒ කමඨහන අපට උපතින්ම ලැබෙච්ච කමඨහන. අනිත් කමඨහන හොයාගෙන අපි යන්නට ඕන. නමුත් අපේ අම්මා අපිව මේ ලෝකෙට බිහි කරන මොහොතේම අපට භාවනා කමඨහනකුත් දුන්නා. ආස්වාස ප්‍රස්වාස කරන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ අපේ ජීවිතේ ලබා දීපු අපේ අම්මට පින් වැඩෙන්න, පුණ්‍යානුමෝදනා වෙන්න පිණිසුනේ අපි ආනාපාන සතිය තේරුම් අරගෙන හැකි තාක් දුරට ඒක වඩන්නට ඕන. ඉතින් අපේ ජීවිතය කියන්නේ අපේ අම්මා තාත්තා කරපු කැපවීමක ප්‍රතිඵලය. ඒ වගේම අපි සසරගෙන ආපු පුණ්‍යමහිමයක ප්‍රතිඵලය. අපිට මේ ආත්මේ අම්මා තාත්තා විතරක් නෙවෙයි, අපේ සසරේ හිටිය බොහෝ අම්මල තාත්තලා අපිට මේ ගුණධම් ටික දිනු කරගන්න වාහ උදව් කරලා තියෙනවා. ඉතින් මේ ආත්ම භාවය අම්මල තාත්තා විතරක් නෙවෙයි, ඒ සසර ගමන් මගේදී අපට උදව්පකාර කළා. හැබැයි මේක අපි නිසාම දුගති ගාමි වෙච්ච අම්මල තාත්තලා තාම නිරේහෙම ඇති. ඉතින් මේ අමල තාත්තරට දුක නිදහස් වෙන්න කියලා ආශිර්වාද කරමින් පින් වැඩෙන විදියට අපි හැකිතාක් දුරට පින්නතුනේ මේ ධම්මගේ ඉදිරියට යන්නට ඕන. ඉතින් අන්නේ ආනාපාන සති භාවනා ගැන ත්‍රිපිටකේ නොඑක් තැන්වල කරුණු විස්තර වෙනවා. ආනාපානසති සංයුත්තේ කියලා සංයුතනිකාය වෙනම සංයුතියක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනා කොටසෙහි සතිපට්ඨානේ අංගයක් විදියට එක කොටසක් විදියට ආනාපානසති එක්තරා කොටසක් වෙන් කළා තියෙනවා. ඒ වගේම ගිරිමානන්ද සූත්‍රය වැනි තැන්වල මේ ආනාපානසතිය වඩන ආකාරය විස්තරාත්මකව දැක්වෙනවා. ඒ අතර විශේෂයෙන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසක කියන ආනාපානසති සූත්‍රය ඉතාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ආනාපානසතිය වඩනවා නම් ආනාපානසති බික්ඛවේ භාවිතා බහුලීකතා මහප්පලා හෝති මහනිසංසා. ආනාපානසතිය නිසි ලෙස බුදුහාමුදුරුවෝ දේශනා කරපු විදිහට වඩනවා නම් ඒක මහත්ඵල මහනිසංස වෙනවා. මහත්ඵල මහනිසංස වෙනවා විතරක් නෙවෙයි පින්නතුනි, ආනාපානසති බික්ඛවේ භාවිතා බහුලීකතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. ආනාපානසතිය නිසි ලෙස කරනකොට පින්නතුනි සතර සතිපට්ඨානේ වැඩෙනවා. ඊළඟ කියනවා චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්ත බොජ්ජංග සම්පූර්ණ වෙනවා. සත්ත බොජ්ජංගා භාවිතා බහුලීකතා විඥා විමුක්තිම් පරිපූර්ණෙන්ති. අනේ සත්ත බොජ්ජංගේ වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියන කාරණේ. කේසා පින්නතුනි බුදුහාඳුර සඳහන් කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට තව හතක් දිනු වෙනවා, ඒ හත දිනු වෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානෙ දිනු වෙනවා, සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට සත්ත බොජ්ජංග වැඩෙනවා, සත්ත බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. පින්නතුනි මෙන්න මේ කාරණය විස්තර වෙන මේ සූත්‍රය ඉතාම විචිත්‍ර සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ මිගාර මාතු පාසාදයේ නැමැති සැවැත් නුවර තිමිච්ච විසාකාව කරපු පූර්වාරාමයේ වැඩ සිටියා. වස් කාලයක වැඩ සිටියා. මේ වස් කාලේ වැඩ සිටින්නේ කන්නේ පින්නතුනි බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත් වෙන සාමාන්‍ය අවුරුදු 20ක් විතර ගියාට පස්සේ වෙච්ච සිද්ධියක් මේක. බුදුහාඳුර තනියමනේ හිටියේ තවස් ස්වාමීන් වහන්සේලා රැසක් සමග හිටියේ. මේ සම්බුද්ධ ශාසනය සෝවාමත් කරපු මහා යුග පුරුෂයන් 10 දෙනෙක් මේත් එක්ක හිටියා. ඒ කවුද? ඒ තමයි සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා චොන්ද හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ. මේ ස්වාමීන් වහන්සේලා 19ක් එක්ක හිටියේ. කවුද ස්වාමීන් වහන්සේලා 19? සරුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, මහා කච්චාන හාමුදුරුවෝ, මහා කොට්ටිත හාමුදුරුවෝ, මහා කප්පින හාමුදුරුවෝ, මහා චුන්ද හාමුදුරෝ, අනුරුද්ධ හාමුදුරෝ, රේවත හාමුදුරෝ, ආනන්ද හාමුදුරෝ. මේ රාත් මේ ස්වාමීන් වහන්සේලා 19ක් එක්ක හිටිය විතරක් නෙවෙයි, මේ ස්වාමීන් වහන්සේලා 19 වෙන වෙනම තව ශිෂ්‍යයන් වහන්සේලා හික්මවමින් හිටියේ. සමහර ඉස්තවිර භික්ෂුන් වහන්සේලා වැඩි හිටි ස්වාමීන් වහන්සේලා ශිෂ්‍යයන් 19ක් හික්මවනවා, 19කට අනුශාසනා කරනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේලා ඉන්නවා 29කට අනුශාසනා කරනවා. තවත් ස්වාමින් වහන්සේලා 39කට. තවත් යටි ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා ස්වාමින් වහන්සේලා තවත් 49කට අනුශාසනා කරනවා. දැන් කාලේ වගේ පන්ති ක්‍රමයේ තමයි ගෲප් ක්ලාස් මේ. එතකොට උපරිම 40 ශිෂ්‍යෝ ගිහිලා තියෙන බලන්න දැන් ක්‍රමයේනේ. සාමාන්‍යයෙන් දැන්වත් මෙහි වුණත් පිළිගන්නේ ශිෂ්‍යෝ 25 ඉඳලා උපරිම 40 වගේ කියලා තමයි කියන්නේ. දැන් මේ අවුරුදු 2500 කලින් මේ ඔක්කොම එඩුකේෂනල් සයන්ස් මේ තියෙනවා. පින්නතුනි මේ ශිෂ්‍යෝ හික්මවපු හැටි දැන් මොනක් කියනවා, ශිෂ්‍යයන් ඇහැ ගැටෙලා බලන්න පුළුවන් මට්ටම 25 40 අතර සීමා කියලා තමයි දැනුත් පිළිගන්නේ. ලංකාවේ වුණත් පන්තියක උපරිම ශිෂ්‍යෝ 40 සාමාන්‍යයෙන් ඉන්නේ. එතකොට තමයි පින්නතුනි ශිෂ්‍යන් ගැන දැඩි අවධානයෙන් ඔවුන්ගේ විමුක්තිය සඳහා ඔවුන්ගේ මනස දියුණු කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන වස්තු මාසේ දැන් වක් මාසේ වස් පවාරණය වෙන මාසේ කිට්ටු වෙනකොට බුදුහාමුදුරුවෝ බැලුව මේ එක එක ස්වාමීන් වහන්සේලා දේශ හිස හිත එක එක අයගේ හිත ගැන බුදුහාමුදුරුවෝ බැලුව තත්ත්වය මොකද්ද කියලා. බලලා මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේක රාශී කළා. ඒක රාශී කළ හැම දෙනා කෙරෙම හොඳට බලලා බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ මාසෙන් වස් ඉවර වෙනවා අපි තව මාසයක් දෙක තියමු මේ විදිහටම කියලා. තවත් මාසයක් ඒ කියන්නේ දැන් වක් මාසෙ ඉඳලා ඉල් මාසෙ වෙනකම් කොඹුදු මල් විකසිත වෙන ඉල් මාසෙ නැත්නම් නොවැම්බර් මාසෙ වෙනකම්ම මේ විදිහට දිගටම භාවනා කරගෙන යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා තවත් මාසයක්. ඊට පස්සේ නැවත මාසයකට පස්සේ ආයෙත් විස්සමහන්සලා කැඳවුවා එන්න කියලා. පැස්තරාට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් මේ සංඝයාතරේ අසිස් අය හිස් නොවිච්ච විශාල පිරිසක් ඉන්නවා. මේ පිරිස අතරින් ඉන්නවා බොහොම පාරිශුද්ධතරපත් වෙච්ච අය. බුදුහාමුදුරුවෝ දැක්කාර අන්තිම මාසෙ තමයි හුඟක් දෙනා මානසිකව දිනු වෙන්නේ ආධ්‍යාත්මික දිනු වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කලින් දැක්ක ඒක අර කරගෙන ආව වැඩ කොටස දිගටම කරගෙන යන කියලා එහෙම කිව්වේ. එතන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙතනින් භික්ෂුන් වහන්සේලා ආහුනේයයි පාහුනේයයි දක්ෂිනේයයි අංජලි කරණේයයි මෙයාට බොහෝ දුර බැහැරින් දලුණා ආහාර පාන ගෙනත් දෙන්න පුළුවන් පින් වැඩෙන පිරිසක් මේ ඉන්නේ. මේ අය ඇඳිලි බැඳ වන්දනා කරන්න පුළුවන් මට්ටමේ මේ ඉන්නේ. බොහොම පූජනීය පිරිසක් දැන් මේ ඉන්නේ. මෙතන ඉන්න පිරිසෙන් සමහර අය රහතන් වහන්සේලා. මෙතන ඉන්න පිරිසෙන් සමහර අය අනාගාමි අය. සමහර අය සකදාගාමි අය. සමහර අය සෝවන් අය. සමහර අය සතර සතිපට්ඨානෙ වඩන අය. සමහර අය සතර ඍද්ධිපාද වඩන අය. සමහර අය සතර සම්‍යක් ප්‍රධාන වීරි වඩන අය මෙතන ඉන්නේ. සමහර අය පංච ඉන්ද්‍රිය වඩන අය මේ අතරේ ඉන්නේ. සමහර අය පංච බල ධර්ම වඩන අය මෙතන ඉන්නේ. සමහර අය සත්‍ය බොජ්ජංග වඩන අය මෙතන ඉන්නේ. සමහර අය මේ අතරේ ඉන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන අය කියලා සඳහන් කළා. ඊළඟට කියනවා සමහර අය මෛත්‍රී විහරණයෙන් ඉන්න අය මෙතන ඉන්නවා. සමහර අය ඉන්නවා කරුණා විහරණයෙන් කාලය ගත කරන අය. සමහර අය ඉන්නවා මුදිතා බ්‍රහ්ම විහරණයෙන්. සමහර අය උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් වැඩවසන අය මේ සංඝයාතරේ ඉන්නවා. සමහර අය ඉන්නවා ආනාපාන සතිය වඩමින් ඉන්න අය ඉන්නවා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේව තමයි මේ සම්බුද්ධ ශාසනයේ තියෙන මහාර්ගණීය වස්තු. පහාරාද කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒ පහාරාද සූත්‍රයේ කියනවා මහා සාගරයේ ලක්ෂණ 8ක් උපයෝගී කරගෙන මේ ශාසනයට ඒක උපමා කරනවා. එන් එක ලක්ෂණයක් තමයි මේ මහා සාගරයේ පතුලෙහි ඉතාම වටිනා රන් රෙදි මුතුමැණික් ආදිය තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ නැමැති මහා සාගර පතුලෙහි මහානීය මාර්ග වස්තුන් තියෙනවා. මොනවද ඒ වස්තුන්? ඒ වස්තුන් තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොධංග, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මෙන්න මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් තමයි මේ සම්බුද්ධ ශාසන නැමැති මහා සාගරයේ පතුලේ තියෙන මහානීය වස්තු. මහර්ග වස්තු සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන රන්දේදී මුතුමැණික් ගත්තොත් යම් කිසි විදියක සැපයක් ලැබෙනවා. යම් කිසි විදියක පහසුකම් එකක් ලබන්න පුළුවන්. හැබැයි ඒත් එක මහා බයකුත් වෙනවනේ. ඒව තියෙනකොට නිඳියන්නේ නැත්නේ අඩුමහයිනේ. පින්නතුනේ ඒ වගේම කොයි මොහොතේ සොර සතුරු බිය මරණ බය තමයි හේද දන්නේ නැහැ. නමුත් මේ කියන මහානීය ආධ්‍යාත්මික ගුණරුවන් තමගේ ජීවිතයට ඇති කරගත් ප්‍රමාණයට පිනතුනේ තමට ඉහළම මානසික සුවය ලැබෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේ තමයි පිනතුනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආනාපානසතිය ගැන විස්තර කළේ. අර රහතන් වහන්සේ ඉඳලා පල්ලෙහාට විස්තර කර කර ඇවිල්ලා අන්තිමටම සත්‍යස් බෝධිපාරමිතා ධර්මත් විස්තර කළා. ඊට පස්සේ සතර බ්‍රහ්ම විහරණත් විස්තර කරලා ඊළඟ අන්තිමට සඳහන් කරනවා මොකද්ද? මේ අතරින් ආනාපාන සතිය වඩණයක් ඉන්නවා කියලා. එනසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනාපාන සතියස්ස පරිපූර්ණා ස්වභාවිතා අනුපුබ්බං පරිචිතා යථා භූතේන දේශිතා සෝයිමං ලෝකං පබහසේති අබ්බහමුතෝ චන්දිමා කියලා. යම් කිසි කෙනෙක් ආනාපාන සතිය මැනවින් වඩනවා නම් බුදුරජාණන් වහන්සේ කියපු විදියට ඒ තැනැත්තා මේ ලෝකය ආලෝකවත් කරනවා හරියට වළා ගැබෙන්නෙක් මෙන කුන් සඳක් වගේ කියලා. පින්නතුනි මේ කමඨහන ටිකක් සියුම් කමඨහනක්. එනිසා තමයි මුලින් අපි පුළුවන් තරම් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය, අසුභ භාවනාව ආදී අනිත් කමඨහනක් පුළුවන් තරම් දිනු කරමින් පින්නතුනි මේකට පාස්කම් සලසා ගන්න. එතකොට සාමාන්‍ය සමත කමඨහනක ලක්ෂණය තමයි හිත එකඟ කිරීම. විසිරලා තියෙන හිත එකඟ කිරීම තමයි සාමාන්‍ය කමඨහනක ලක්ෂණය. හැබැයි බුදුදහමේ විදිහට පින්නතුනි සමතේ දිනු කරලා සමතේ නිකන් ඉන්නේ නැහැ. කුම්මන භාවනා වැඩුවත් අන්තිමට විදර්ශනා පැත්තට යොමු කරනවා. වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වෙනත් ආගමික ස්ථානයකට වැඩම කළා. ස්වාමීන් වහන්සේ උදේ පින්නපාතේ වඩිනකොට කාලය ටිකක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් ආදර කතා කරලා අපි ළඟ තියෙන ආරාමයකට යමු කියලා. ඒ කාලෙත් එහෙම ආදර ගිහිලා තියෙනවා. දැන් කාලයම ගියොත් ඉතින් අපේ පින්නතුම් බණේ මේ ආදර පල්ලි වලට යනවායි කියලා. නමුත් පින්නතුන් ඒ කාලෙ එහෙම නැහැ. බොහොම සුවඳව හිටියා. වියේ ගලාගෙන ගිහිල්ලා රෞමක් ගහලා ආවා. ඉතින් අනිත් අයගේ පැත්තේ බලලා කතා බහ කළා. එහෙම යනකොට ඒක පිරිසක් කියනවා මේ ස්වාමීන් වහන්සේලට කියනවා අපිත් මෛත්‍රී භාවනා වඩනවා. ඔබ වහන්සේලගේ ශාස්ත්‍රවරයත් මෛත්‍රී භාවනා වඩන අනුශාසනා කරනවා. ඉතින් අපි දෙවලම සමානයි නේද කියලා ඇහුවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හරියට උත්තරයක් දීගන්න බැරි වුණා. ඉතින් මේ හාඳුරල නිහඬව බුදුහාඳුරන්ට ඇවිල මේ සෙදිය කිව්වා. බුදුහාඳුරෝ කියනවා මහණෙනි මේ සම්බුද්ධ ශාසනය මෛත්‍රියයි වෙනත් ශාස්ත්‍රවරුන්ගේ ශාසනවල මෛත්‍රී භාවනාවයි සමාන නැහැ කියලා. බුදුදහමේ මෛත්‍රිය වඩන්නේ නිවන අභිමුඛ කොටගෙන නිවනට නැමුණු කොටදයක් වශයෙන් තමයි මෛත්‍රිය වඩන්නේ කියලා. මෛත්‍රී භාවනාව විතරක් නෙවෙයි බිනතුනි සෑම කමඨහනක්ම බුදුදහමේ තියෙන සියලුම සම්සතලිස් කර්මස්ථාන මුලින් හිත සංවර කිරීමටත් හිත එකඟ කිරීමටත් ඊළඟ පියවරේදී ඒ එකඟ වෙච්ච හිතින් අනිත්‍ය දුක් අනාත්ම දර්ශනය දකින්නට පහසුකමක් විදියට තමයි මේ සමතය දිනු කරන්නේ. සමතය සමතය සඳහාම නෙවෙයි. සමතය විපස්සනාව සඳහා ප්‍රඥාව සඳහා. ඒ ප්‍රඥාව විමුක්ති ඥාන දර්ශන සඳහා යොමු වෙලා තියෙනවා. ඒක තමයි බුදුදහමේ තියෙන ලක්ෂණය. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ ආනාපාන සතියත් ඒ වගේම එකක්. ආනාපාන සතිය සමහර තැන්වල පිනතුනි විස්තර වෙන්නේ මූලික පියවරක් හැටියට විතරයි. දැන් දීගණිකායේ තියෙන මහා සතිපට්ඨාන සූත්‍රයේහි ආනාපාන සතිය විස්තර වෙන්නේ ඒකේ කායනුපස්සනා කොටස විතරයි. ආනාපාන සතිය සාමාන්‍ය කෙනෙක් හුස්ම ගැනීම පිටකිරීම ගැන විතරක් බලන්නත් පුළුවන්. තවත් කෙනෙක් ඒකේ කායනුපස්සනා කොටසේ පියවර හතරක් තියෙනවා. ඒ හතර බලන්නත් පුළුවන් කෙනෙකුට. තවත් දන්න කෙනෙකුට ඒ හතර ආකාරය 16 ආකාරයක් දක්වා වර්ධනය කරන්නත් පුළුවන්. මෙන්න මේ සූත්‍රය දැන් මේ තියෙන ආනාපානසති සූත්‍රය, තව තියෙන ආනන්ද සූත්‍රය කියලා, ඊළඟ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවල ආනාපානසති කියලා සංඥාවක් තියෙනවා. ඒ තැන්වල විස්තර වෙනවා පින්නතුනි 16 ආකාරයකට. 16ක් කියන්නේ 4 වරක් 4. එක කොටස් 4ක් තියෙනවා. ඒ 4 වැඩෙනකොට කායනපස්සනවා. ඊළඟ කොටස් පියවර 4 වැඩෙනකොට වේදනුපස්සනා වැඩෙනවා. ඊළඟ පියවර 4 වැඩෙනකොට චිත්තානුපස්සනා වැඩෙනවා. ඊළඟ කොටස් 4 වැඩෙනකොට ධම්මානුපස්සනා වැඩෙනවා. ඇයි පින්නතුනි මේ වගේ 4ක් යන්නේ? බුදුදහමේ මූලික පදනම තමයි පින්නතුනි දුක තේරුම් ගැනීම. දුක තේරුම් ගන්නවා කියන්නේ තමන්ගේ ජීවිතය තේරුම් ගැනීම. ජීවිතය තේරුම් ගැනීම කියන්නේ තමන්ගේ කය වචනේ තමන්ගේ සිත කය තේරුම් ගැනීම. තමන්ගේ සිත කය තේරුම් ගැනීම කියලා කියන්නේ ප්‍රයත් විදියකින් කාය, වේදනා, චිත්ත, ධම්ම තේරුම් ගැනීම. තවත් විදියකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන තේරුම් ගැනීම. එතකොට කායනුපස්සනාව වඩනකොට මොකද්ද වෙන්නේ? රූපස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනානුපස්සනාව වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනාව වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙකම ප්‍රකට වෙනවා. එතකොට මෙන්න මේ පහ අපේ සැබෑ ජීවිතයේ අපිට තියෙන වටිනාම දේවල් ටික තමයි මේ පහ. අපේ මුළු ජීවිතෙම කියන්නේ මේ ස්කන්ධ පංචකය. එතකොට සතර සතිපට්ඨාන ඉලක්ක කරලා තියෙන්නේ මෙන්න මේ හතර, මෙන්න මේ නැත්තම් පහ ස්කන්ධ පංචකය තේරුම් ගන්න. අපේ ජීවිතේ තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කොහොමද මෙන්න මේ ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානය දිනු වෙන්නේ කොහොමද කියලා බුදුහාඳුරෝ දැන් පැහැදිලි කරනවා. දැන් ඔබට දීපු මේ සටහන් වල ආනාපාන සති භාවනාව කියන සටහනේ මේ කරුණ ඇතුළත් වෙනවා දෙවෙනි පිටුවේ. ඒක සඳහන් කරනවා පින්වත්නි, හොඳ පරිසරයක් ඇති කරගෙන ආරණ්‍යගතෝවා රුක්මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා කියලා විස්තර වෙනවා. ආරණ්‍යයකට, ශුන්‍යාගාරයකට, හිස් ප්‍රදේශයකට, විවේක ස්ථානයකට ගිහිපු කෙනා තමගේ ශරීරයේ ඍජුව තබාගෙන ඒතනස්සා තමන්ගේ ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන එයා අවබෝධයෙන් ඉන්නවා. දැන් මේ තත්වයට පත් වෙන කලින් පිනතුනේ තැනත්තා මුලින්ම සඳහන් කරනවා පින්නතුනි, මෙතෙන්ට එන්න කලින් එක පාරස් දෙක පියාගෙන හුස්ම ගැනීම පිට කිරීම බැලුවට නියම විදියට සතිපට්ඨානය වැඩුණා වෙන්නේ නැහැ. බුදුහාමර දේශනා කරනවා, අපි අර මුලින්ම සඳහන් කළානේ, යම් කිසි කෙනෙක් මේ ආධ්‍යාත්මික ගමන මඟ යද්දී ඊතනත්තා සතිපට්ඨානය දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව දැනගන්න ඕන කියලා. සතිපට්ඨානය කියන්නේ සතර සතිපට්ඨානයේ සිත පිහිටවන තැන් ගැන දැනගන්නට ඕන. ඒ වගේම මේ තැන්වල සිත පිහිටවා ගනිමින් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේ රූපාදී ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම යා දකින දක්ෂ වෙන්නට ඕන. ඊළඟට සතිපට්ඨාන ගාමිනී පටිපදාව විදියට පිනතුණි භාවනා ගාමිනී පටිපදාව විදියට පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධහම ඇතිවීම නැතිවීම නුවණින් දකින්නටත් ඕන. එනිසයි කියන්නේ සතිපට්ඨානයේ ආරම්භයේදීම තමන්ගේ සීලයත්, තමන්ගේ සීලය පිරිසුදු කරගන්න ඕන, තමන්ගේ දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා කාරණයක්. පිනතුණි මේ කියන හැම කාරණයක්ම වැදගත්. එනිසා හොඳට අවධානයෙන් හිටියොත් තමයි මේ සියල්ලක්ම තමන්ට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබ සතරම වක්තිම් කරපුවායි ඔබට මේ හැකියාව තියෙනවා. මේ පිනතුණු හුඟක් ඉගෙන කියාගෙන හුඟක් අමාරු විභාගෙම පාස් වෙලා මේ ආපු ගමනක්. ඒ නිසා මේ කියන දේවල් අමාරුයි කියලා හිතන්න එපා. ඔබ කාටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සමහර අය අවුරුදු 7දීත් මේක තේරුම් ගත්තේ අංශ ප්‍රමාණයකට. සමහර අය අවුරුදු 25දී තේරුම් ගත්තා. සමහර අය අවුරුදු 40දී තේරුම් ගත්තා. සමහර අය බක්කුල හාමුදුරු වගේ අය මහණෝනි අවුරුදු 80දී. සමහර අය හිටියා අවුරුදු 100දී මහණෙච්ච අය. සමහර අය හිටියා අවුරුදු 120දී මහණෙච්ච අය. රාධ හාමුදුරු, සෝනා මෙහෙණිය අවුරුදු 120දී මහණ වෙලා. ඉතින් ඔබ හැම දිනාටම වඩා වැඩිමල් අය. ඉතින් පින්නතුනි, ඒ වුණත් අපේ ශරීරයෙන් දුර්වලතා තිබුණත් මනසින් අපි හැම දිනෙකම ඉතාම ශක්තිමත්, ඉතාම ප්‍රබලයි. ඒ ගැන ඔබ හුඟක් විශ්වාසය තියාගන්න. ඔබට මේව තේරුම් ගන්න බැරි නැහැ. තේරුම් ගන්න පුළුවන්. මහා පුණ්‍ය මහිමයක් සහිතව මේ ලෝකෙ ඉපදිච්ච අය ඔබ. එනිසා පින්වතුනි මේ සතිපට්ඨානය වඩනකොට අපේ සම්පූර්ණ ජීවිතයම ප්‍රකට වෙනවා. ඒතර මෙන්න මේ දැනුම ඇතුව තමයි මේ වැඩේට අපි යන්නේ නිකන් නෙවෙයි. එතකොට මෙතෙන්දී වැදගත්ම දෙයක් තමයි සීලය පිරිසුදු වෙන්න ඕන, තමන්ගේ දැක්ම ඍජු වෙන්න ඕන කියලා. කය වචන එක පැත්තකින් සංවර වෙන්නට ඕන, අනිත් පැත්තෙන් පින්වතුනේ දෘෂ්ටිය දැක්ම තමන්ගේ විෂන් එක ක්‍රියා වෙන්න ඕන. මොකද්ද විෂන් එක කියලා කියන්නේ? මොකද්ද බුද්ධිස් view එක? බුද්ධිස් විෂන් එක. බුද්ධිස් විෂන් එක තමයි පින්වතුනේ ඇත නැත කියන අන්ත දෙකෙන් දුරවෙච්ච මධ්‍යම ප්‍රතිපදාව. මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ? ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, මේ සබ්දයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඇසින් රූපයක් දකිනකොට ඒක පේන කෙනා රූපයක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. ඒ දකින රූපේ එතනම නිරුද්ධ වෙනවා කියන නුවණින් දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මෙන්න මේක තමයි පිනුතුනි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන්නට ඕන. මේකට තමයි විවිධ වචන බුදුදහමේ සඳහන් කරන්නේ. මේකට තමයි කියන්නේ අස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ තියෙනවා. මේකම තමයි කියන්නේ අස්මින් අසති ඉදං හෝති කියලා. මේ නැතිකල්ලි මේ නැති වෙනවා. මේකම තමයි කියන්නේ මස් උප්පාදාය දම් උපජ්ජිත මේ ඉපදීමේ මේ ඇති වෙනවා. ඉමස්ස නිරෝධාය දන් නිරුද්ධති මේ නිරුද්ධ වීමේ මේ නිරුද්ධ වෙනවා. මේකම තමයි කිව්වේ යේ ධම්මා හේතුඵවවා කියලා අස්සජි හඳුර සරියුත් හඳුරන්න කිව්වෙත් මේ පණිවිඩයම තමයි. අස්සජි හඳුර බුදු හාඳුරන්ගෙන් එදාහගත්තේ යංකින්ජ සමුදය ධම්මං සම්බන්ධා නිරෝධ ධම්මං කියලා. ඒත් මේ දර්ශනයම තමයි. අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා සමාරතනක විස්තර වෙන්නේ මේ දර්ශනයම තමයි. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සදී කියලා කියන්නේ මේ දර්ශනයම තමයි. බාහ්‍ය දාර්ශනිකය දා දේශනා කළේ ඒවන් හිතේ බාහ්‍ය සික්කිතම්බං දිත්තේ දිට්ඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ආදී වශයෙන් දේශනා කළේ මේ යථාර්ථයමයි. එතකොට විවිධ වචන වලින් ඒ පුද්ගලයන්ට තේරෙන විදිහට බුදුහාමර මේක දේශනා කළා. තවදක් තවදැනක චක්කුමණිච්ඡන් කියලා කියන්නේ මේක. පින්නතුනේ මේ දර්ශනයේ ලක්ෂණය තමයි මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන්නට ඕන. බෞද්ධ දර්ශනය කියන්නේ පින්නතුනේ මෙන්න මේ දෘෂ්ටි දෙකට නැවතිච්ච මධ්‍යම ප්‍රතිපදාව. සමහරවයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකටද? මධ්‍යම ප්‍රතිපදාවගෙන ටිකක් මධ්‍යම ප්‍රමාණයට කරනවා නම් උගාක් වැඩියෙත් නැත්නම් අඩුත් නැත්නම් අපි මධ්‍යම ප්‍රතිපදාවක ඉන්නවා කියලා කියන්නේ. ඒක වෙනතෙන් බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි. බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව බලන්න ඕන නම් මජ්ජේ සූත්‍රය බලන්න. බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනෙන සම්පන්නෝ කියලා කියන්නේ. ඒකම තමයි. එතකොට මෙන්න මේ දෘෂ්ටි වලින් දුර වෙච්ච ඇස ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු වෙනකොට ඒක ස්පර්ශ වෙන ඒ අත්දැකීම දකින කෙනා, ඒ හට ගැනීම දකින කෙනා මේ බාහිර දෙයක් නැහැ කියලා නැත කියන අන්තයට යන්නේ නැහැ, නාස්තික වාදයට යන්නේ නැහැ. ඒ වගේම ඇති වෙච්ච දේ ඒ මොහොතේම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ඒ නිසා හේතු ඇති විට ඇති වෙනවා, හේතු නැති වෙනකොට එතරම් නිරුද්ධ වෙනවා. ආයි හේතු ඇතිවෙනොත් ආයි මේ ප්‍රතිඵලය තියෙනවා. ඒත් මෙන්න මේ දර්ශනය තුළ සම්පූර්ණයෙන් බැසගත්තු කෙනා මුලදී මේක යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් යා උපරිම ලෙස මේ අත්දැකීම තමන්ගේ ජීවිත අත්දැකීමත් එක්ක එකට යන්න මෙයා දක්ෂ වෙනවා. දැන් මුලදී මේක මේ පැත්ත ඉඳලා දැන් ඈත ඉඳලා ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් තමයි තේරෙන්නේ. දැන් මුලදී අනිත්‍යයට බය හරියට. ඒ අනිත්‍යයට බය කෙනා ටිකෙන් ටික මේ අනිත්‍යත් එක්ක තේරුම් ගනිමින් ඊට පස්සේ අනිත්‍යත් එක්ක එකටම මෙයා ගමන් කරන ඊට පස්සේ ගැටුමක් නැහැ. මේක තේරුම් ගත්තට පස්සේ ඒකෙම කොටස් කරුවෙක් වෙනවා. ඒකත් එක සුහඳ යන නිසා කොහොට ගැටෙන දෙයක් නෑ. අන්න ඒ මට්ටමටපත් වීම තමයි ආධ්‍යාත්මික දියුණුවේ ඉහළම සත්‍යය කියලා කියන්නේ. අන්න එහෙම යනකොට බුදුහාමර දේශනා කරනවා දැන් මේ ආනාපානසතිය වඩනකොට මේ දර්ශනය එක්ක මොකද වෙන්නේ කියලා. මෙතන ඉඳන් කියනසුනේ මේකේ පියවර 16 අපි කෙටියෙන් ඉස්සර කරනවා. එනසා ඔබේ පිනයි ඔබේ දක්ෂතාවය උරගා බලන්න දැන් ටික ටික. කියනතුනේ අමාරුම නැහැ අපි ටිකක් තේරුම් ගන්න උත්සාහ කරමු. ඉතින් අපි කවුරුත් මේ ආධ්‍යාත්මික ගමන යන අය. ඉතින් අපි කවුරුවත් ගිහලා නිමාවට පස්සේ කෑ නෙමෙයි මෙතන ඉන්නේ. නැත්නම් මේ ඔබ සතරම වාපින් කරලා ආපු අය, මුගක් හෙද දිනු කරන් ආපු අය තමයි මෙතන මේ ඉන්නේ, නිකන් අය නෙවෙයි. නැත්නම් මේ බණ කියන අපටත් වඩා ඉක්මනට මාර්ගඵල ලබන්න පුළුවන් අය මේ පින තුන අතර ඉන්නත් පුළුවන්. ඊටත් වඩා හිත දිනු කරන් ආපු අය ඔබ අතර ඉන්නවා. ඉතින් ඔබට මේක තේරුම් ගන්න අමාරුම කියලා හිතන්න එපා. ටිකෙන් ටික අපි තේරුම් ගන්න උත්සාහ ගනිමු. මෙතනත්තා විවේක පරිසරයක ඉඳගෙන ඉතාම සැහැල්ලුවෙන් ස්වාභාවික සිදුවන හුස්ම ඇතුළු වීම සහ පිට කිරීමට තමන්ගේ සතිය සිහිය එකතු කරනවා. මෙතෙන්දී පේන තුනේ සති නිමිත්ත කියන එක ඉතාම වැදගත් කාරණයක්. ඒක කියනවා පරිමුඛං සති නොපටබෙත්වා කියන කාරණයක්. සිහිය අභිමුඛ කොටගෙන කියලා. නාස්කාගේවා මුඛ නිමිත්තේවා කියලා ත්‍රිපිටකයේ තුනම මේ කරුණ විස්තර වෙනවා. ආනාපාන සතිය විතරක් නෙවෙයි පිනතුනේ ඕනම භාවනා කමටහනක බුදුදහමේ තියෙන සතිය දිනු කිරීමේ මූලික පියවරක් තමයි සති නිමිත්ත කියන කාරණය. සති නිමිත්ත කියලා කියන්නේ මේ නාසය ආශ්‍රිතව තමන්ගේ සිත බැඳලා තබා ගන්නට ඕන. ඒකේ ඉන්න ගමන් තමයි කුසල අරමුණු දිනු කරගන්නේ. චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. සත්තු 6 දෙනෙක් ගැන කියන සූත්‍රයක් මේ පින තුන අහලා තියෙනවා කලින්. නේද? සත්තු 6 දෙනෙක් කියනවා. කවුද සත්තු 6 දෙනා? ඕ වඳුරෙක් ඉන්නවා. ඕ නරියෙක් ඉන්නවා. බල්ලෙක් ඉන්නවා. කිඹුලෙක් ඉන්නවා. කුරුල්ලෙක් ඉන්නවා. සර්පෙක් ඉන්නවා. ඕ මේ සත්තු 6 දෙනාම අරගෙන එකට පිටිපස්සට කොටස් වලිග ටික බඳිනවා. ගැට ගහලා මේ අය 4 දෙනා 6 දෙනා අත්හරිනවා. අත්හැරියාම මොකද වෙන්නේ? ඕ එක එක පැතිවලට මේ අය ශක්ති ප්‍රමාණයෙන් අදිනවා. දැන් මේ 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා බල්ල නම් බල්ල කරන අනිත් 5 දෙනා මැදගෙන ගමට යනවා. මේ සත්තු 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා නරිය නම් නරිය මේ අනිත් 5 දෙනා මැදගෙන කැරේට යනවා. මේ සතු 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා වඳුර නම් වඳුර අනිත් 5 දෙනා වැඩගෙන ගහකට යනවා. මේ සතු 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා කිඹුල නම් අනිත් සතු 5 දෙනා වැඩගෙන වතුරකට පනිනවා. මේ සතු 6 දෙනාගෙන් ශක්තිමත්ම කෙනා නයා නම් සර්පය නම් ඔහු අනිත් 5 දෙනා වැඩගෙන බහායකට යනවා. මේ සතුන්ගෙන් ශක්තිමත්ම කෙනා කුරුල්ල නම් රාජාලිය කුකුස්සෙක් වගේ නම් අනිත් 5 දෙනාම අරගෙන පියා වෙනවා. මෙන්න මේ සතු 6 දෙනාට උපමා කළේ මොනවද? ඔව් අපේ ඉන්ද්‍රිය 6 ආයතන 6. ඇස්ස කන නාසය ආදී මේ ඉන්ද්‍රිය 6 මේ ඉන්ද්‍රිය 6 නිතරම ඒ අරමුණු කරා වේගින් එහාට මෙහාට අදිමින් ඉන්නේ. අන්නේ අදිමින් ඉන්න 6 දෙනා එක කණුවක ශක්තිමත් කණුවක බඳින වගේ තමයි මෙන්න මේ සති නිමිත්ත තුළ හිත පිටුවා ගැනීම. එතකොට තමයි දන්නව ඇසෙන් රූපයක් බලනකොට දවන් සතිය පිටවගෙන තමයි බලන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට ඒ ශබ්දය ගැන හොඳ අවධානයෙන් ඉඳගෙන ඉන්න. අන්න ඒ වගේ උ නිතරම මේ ආයතන 6 ගැන සැලකිල්ලෙන් ඉන්න. අන්න ඒ වගේ පිනතුණේ ආනාපාන සතිය වඩද්දී මුල්ම පියවර තමයි සති නිමිත්ත තුළ සිත පිටුවා ගැනීම. මේ නාසය ආශ්‍රිතව හිත ඉතාම සැහැල්ලුවෙන් සරලව තියාගන්න. ඉතාම ආයාසයෙන් නෙවෙයි මේ සමගයකට අරගල කරන්න යන්නේ නැහැ. ඉතාම සාමකාමීව තමයි මේ ගමන යන්නේ. කලබල වෙලා යන ගමනක් නෙවෙයි. ඉතාම සියුම සිහියක් තියාගනිමින් ඉතාම ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන තමන් හොඳට අවධානයෙන් ඉන්නවා. ඒක විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. ඇතැම් විට පැය ගාණක් වෙන්නත් පුළුවන්. ඇතැම් විට සති ගාණක් අපට මුල් පියවරේම ඉන්න සිද්ධ වෙනවා. ඒ වුණත් කලබල වෙන්න එපා. හිමි යන්න ටිකෙන් ටික තමන් මේ හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව නිතර සිහියෙන් ඉන්නවා. එහෙම සිහියෙන් ඉන්නකොට සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියනවා. ඔහු සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම පිට කරනවා. හුස්ම සිහියෙන් ඉන්නකොට පිට කරනකොට පිනතුනට දැනෙනවා දීගංවා අස්සසන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ හුස්ම ගන්න අවස්ථාවද ඔහු දන්නවා, දීර්ඝ හුස්ම ගන්න බව දන්නවා. හැබැයි හුස්මත් එක්ක එක දිගට පිටපස්සට ගිහිලා නාසය දැන් මෙතන දැම්බඩ, දැන් මෙතන පෙනහළු මෙහෙ කියලා පෙගණිය මෙහාට යන්නේ නැහැ. තමන් හරියට තමන්ගේ හිත මෙතන විතරයි තියාගන්නේ, හරියට ගේට්ටුව ළඟ ඉන්න මුරකාරයෙක් වගේ. ගේට්ටුව ළඟ මුරකාරයෙනකොට හරියට ඇහ ගහගෙන ඉන්න එන අය යන අය ගැන බලමින් ඉන්නේ. ඇතුළු වෙච්ච කෙනා ගැන හැරිලා බලන්නෙත් නැහැ, පිට වෙච්ච කෙනා ගැන අය හැරිලා බලන්නෙත් නැහැ. ගේට්ටුව ළඟ විතරම පරීක්ෂා කළ බලන. අන්නේ වගේ ඉතාම ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව ඒ තැනැත්තා නාසය ආශ්‍රිතව සිත තියාගෙන ඉනකොට ඔහුට හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බව තේරෙනවා, පිට වෙනකොට පිට වෙන බව තේරෙනවා. එහෙම කාලයක් ඔහු හිත දිනු කරනකොට දීගං වාස සන්තෝ දීගං අස සාමීති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති කියන විදිහට දීර්ඝව හුස්ම ඇතුළු වෙනකොට ඔහු දන්නවා දැන් දීර්ඝ හුස්මයක්, දැන් පිට වෙනකොට දීර්ඝයක් බව දන්නවා පිට වුණේ. ඒ වගේම ඔහුට දැනෙනවා දීර්ඝක වගේම කෙටි හුස්ම ඇතුළු වෙන පිට වෙනකොට ඒ ගැනත් ඔහු දන්නවා. ඒකත් කාලයක් ඔහු පුරුදු පුහුණු කරගෙන ඉන්නවා. එහෙම ඉන්නකොට පින්නතුනේ ඔහුට දැනෙනවා සබ්බකාය පරිසංවේදී අසසිස්සාමේති සික්කති. මේ තමන්ගේ හුස්ම ගැනීමට අදාළ සම්පූර්ණ ක්‍රියාවලියම ඔහුට හොඳට ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා කියන්නේ ආ දැන් මෙතන මුල, දැන් මේ හරිය මැද, දැන් මේ දෙකණි හරිය කෙළවර කියලා එහෙම නෙවෙයි. එහෙම කියොත් වරදිනවා. මේකේ වරදින ක්‍රම 16ක් 18ක් විතර මේකේ දැක්වෙන පරිසංවිදා මාගේ කියන විස්තරයක්. ඒකත් පස්සේ බලන්න. ඒකකට හරිය ගියොත් ඉතින් වරදිනවා මේක. ඒ නිසා ඒ ආස්වල් නොවරදින විදියට මේක යන්නට ඕන. එහෙම ගියොත් තමයි සාර්ථක වෙන්නේ. තරපිනතුනේ ඔහුට දකිනවා සබ්බකාය පරිසංවේදී කිව්ව විදියට හොඳට සමංගේ මේ හුස්ම ගැනීමයි තමන්ගේ ශරීරයේම ක්‍රියාවලියක් විදියට, කයේ ක්‍රියා, කායික ක්‍රියාවලියක් විදියට ඒ සමස්ත ක්‍රියාවලියම උට අවබෝධයම කරන්නේ. හරියට උදාහරණයක් හැටියට දැන් අපි මෙතන පාරේ දිහා බලාගෙන ඉන්නකොට කොහොමද දන්නවද දැන් මෝටරසයකලක් ගියොත් දන්නවද මෝටරසයකලක් ගියේ කියලා, කාර් එකක් ගියොත් කාර් එකක් ගියේ කියලා දකිනවා, ට්‍රක් එකක් ගියොත් ට්‍රක් එකක් ගියා කියලා දකිනවා, කෝචියක් ගියොත් කෝචියක් ගියා කියලා දකිනවා. හැබැයි අපිට හැරෙන්න ඕනේ නැහැ. කෝචිය කියලා පෙටි ටික ගණන් කරන්න ඕනේ නැහැ අපිට. කොහොමද ඉතින් පාස් වෙනකොටම දාන මේ කෝචියක් ගියේ කියලා. මෝටරසයකලක් දාන මෝටරසයකලේ කියලා. මැස්ස එක ගියත් මැස්සයි මැස්ස කියලා දන්නවා. ආයි හැරිලා මැස්ස ඔක්කොම බලන්න ඕනේ නැහැ. එතකොට ඔහු සාමාන්‍ය රිජු එක පැත්තක් විතරයි බලන්නේ නැහොට සම්පූර්ණ අවධානයේ අවබෝධය ලැබෙනවා. අන්න ඒ වගේ සම්පකාය පරිසංවේදී කියන්නේ මේ හුස්මේට අදාළ සියලු ක්‍රියාවලිය හෝ දකිමින් හුස්ම ගැනීම පිළිකිරීම කරනවා. අන්න එහෙම වෙනකොට පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමේත සික්කති කියලා කියනවා. මේ හුස්ම රැල්ල උට සංසිඳනවා ටිකෙන් ටික. දැන් අපි වේගෙන් ගමනක් ගිහිල්ලා නැත්තම් වාහයෙන් දුවලා ටිකක් නැවතුනහම ටිකක් මොළදී හයියෙන් හුස්ම ගන්නවනේ. ටිකක්තර ගියාට පස්සේ හුස්ම කලබල ගැටිය ටිකෙන් ටික අඩු වෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුන් හිත තැම්පත් වෙනකොට කායික මෙහෙස අඩු වෙනවා. මේ හුස්ම ටිකෙන් ටික සංවර වීමක් සංසිඳීමක් දැක ගන්න පුළුවන්. හැබැයි ඒක කියන්නේ හුස්ම ගැනීම නොදෙන යනවා කියන එකක් නෙමෙයි මේ කියන්නේ. කොයිතාම සතිමත් වෙනකොට නිින්ද යෑමක්වත් ආහසේ පාවීමක්වත් ඒ කතා නෙමෙයි මේ කියන්නේ. ඒ සිහින ලෝක වලට යන එකක් නෙමෙයි මේ කියන්නේ. කොයිතාම සතිමත්ව ඊතාම අවබෝධයෙන් මේ කරන්නේ මේක. එතකොට මෙන්න මේ පියවර හතර වැඩෙනකොට කියන බුදුහාමුදුරුවෝ මොනවද පියවර හතර? ඔව් විවේක පරිසරයක ඉඳගෙන අර පරිසම්බද පිළිඳ අවබෝධයේ සහිතව ඔව් තමන්ගේ මෙන්න මේ ආනාපාන සතිය ගැන සිහි පිහිටවාගෙන ඉන්නකොට හේතනස්සාට දීගම් වා රස්සම් වා සබ්බකාය පරිසංවේදී පස්සම් භයං කාය සංතරං කිය විදියට ආනාපාන සතිය පියවර 16 මුල් පියවර හතර ඒතනත්තාට ප්‍රකට වෙනවා. මේ මුල් පියවර හතර වැඩෙනවා කියන්නේ කායඤ්ඤතරං වදාමි කියලා කියනවා. මේක කායනුපස්සනාවේ කොටසක්. මෙන්න මේ හතර වැඩෙන තරමට උඩ සමන්ගේ ශාරීරියේ ස්වභාවය මොකද්ද කියලා ටිකෙන් ටික ප්‍රකට වෙනවා. කායනුපස්සනාව වැඩෙනවා. මේ ශරීරය කියන්නේ හුස්මේ ක්‍රියාකාරීත්වයක් නේද? මේ ක්‍රියාකාරීත්වය මත නේද මේක තියෙන්නේ? ඒ වගේම මේ ශරීරය කියන්නේ කබලින්කාර ආහාරයේ ප්‍රතිඵලයක් නේද? ඒ වගේම මේක ආහාර සමුදෙන් ඇති වෙලා ආහාර නිරෝධයෙන් නැතිවෙන දෙයක් නේද කියන ටිකෙන් ටික අවබෝධ වෙනවා. ඒ වගේම මේ ශරීරය ගැන තියෙන ආත්ම සංඥාව පුද්ගල සංඥාව ටිකෙන් ටික දුර වෙලා සමුදේ ධම්මානපස්සේ විහෙරතියේ වය ධම්මානපස්සේ විහෙරති කියපු විදිහට මේ ශරීරයේ හට ගැනීම හා නිරෝධය ගැන ඔහුට ටිකෙන් ටික අවබෝධය ප්‍රකට වෙනවා. මෙන්න මේ හතර, මේ මූලික පියවර හතර වැඩෙන මේ මුල් අවස්ථාව සඳහන් වෙන්නේ කායනුපස්සනා කියන කොටසට. මෙන්න මේ කොටසේ කාලයක් හෝ යලි යලි පියදෙනකොට ඔහුට ඇතමිට තවතර විනාඩි 5ක් කරන්න පුළුවන්, තව දවසකට 10ක් කරන්න පුළුවන්. තමන්ට කරපු ප්‍රමාණයට තමන්ට ප්‍රතිඵල තියෙනවා. මේ ආධ්‍යාත්මික ගමන කියන එක පින්නතුනේ මාසික වැටුප් ලබන හැකියාවක් නෙවෙයි මේක. මාසික වැටුප් ලබන හැකියාවක් නම් උදේ වැඩට ගිහිල්ලා හවස වෙනකන් කාර්යාලෙ හිටියොත් නිදාගෙන හිටියත් හැකියාව වැටුප් හම්බ වෙනවා මාසය අන්තිමට. නමුත් මේක එහෙම නෙවෙයි, පෑ ගානට වැඩ කරන ගානට අනුව වැටුප් ලැබෙන හැකියාවක් මේ. මේකේ වැටුප තියෙන ප්‍රතිඵල තියෙන්නේ වැඩ කරපු ප්‍රමාණයට. අත්තං ක්‍රමයට මේ කියන්නේ මාසික වැටුප් දෙන එකක් නෙවෙයි මේ. ඒ නිසා තමන් වැඩිපුර කරවතින් හොඳට විවේකී වෙඳගෙන තමන්ට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඉතින් ඒකට කැමැත්තක් තියෙනවා නම් උත්සාහයක් දරන්න. ඉතින් මෙන්න මේ හතර කිරීම කායනුපස්සනාව ප්‍රකට කිරීමක් විදියට, ඒ වගේ විස්කන්ධ පංචකයෙන් රූපස්කන්ධය තේරුම් ගැනීමක් විදියටත් සලකනවා. දැන් මේ බුදුහාම දේශනා කරන්නේ මේ ආනාපාන සතිය වැඩීමෙන් කොහොමද සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ කියන කාරණය තමයි මේ සඳහන් කරන්නේ. ඊළඟට පිනොතින් මේ තැනැත්තා අර කය සංසිඳීමේ නවතින්නේ තව තවත් දුරට මේ හුස්ම ගැනීම හා පිටි කිරීම පිළිබඳව තමන්ගේ සිහිය හා නුවණ දිනු කරනකොට පීති පරිසංවේදී යස්ස සිස්සාමීති සික්කති කියපු විදියට ඔහුට ප්‍රීතිය දැනෙන ගන්නවා. ප්‍රීතිය කියන්නේ තමන්ගේ හිතට සතුට එන්න ගන්නවා මේ හිත සමාජමත් වීමත් එක්ක. පීති පරිසංවේදී යස්ස සිස්සාමීති සික්කති, පීති පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කියන විදියට මානසික සුවය දැන් ඔහුගේ ටිකෙන් ටික වැඩි වෙනවා. ධර්මයේ ලක්ෂණයක් තමයි ditta dhamma sukha viharaniya. සාන්දෘෂ්ටික ධමක අකාලික ධමක ලක්ෂණය තමයි පින්නතුනි මේ ධම මේ ජීවිතය තුළදී මත් වෙන්න පුළුවන්. හිත තැම්පත් වෙනවත් එක්කම ටිකෙන් ටික හිතේ සතුට වැඩි වෙනවා තමන්ට. අර බාහිර අරමුණු වල දුවලා රූප ශබ්ද ආදී දැකලා ආයතන ගානේ රස්ති ආදී වෙලා ලැබපු සතුට දැන් හො වෙනත් පැත්තකට හරවනවා. දැන් වෙනද අපි ඇහැන් රූප දකින්නකම් බලාගෙන ඉන්නවා. ඊමේල් එකක් එනකම්, කෝල් එකක් ආගෙන හරියනකම් බලාගෙන ඉන්නේ. එහෙම ඉදී අපි දැන් මේ අපටම සතුට ලබන ක්‍රමයක් දැන් අභ්‍යන්තරේ දැන් මේ සකස් කරගනිමින් යන්නේ. ඉස්සර වෙනත් කෙනෙක් hina වෙනකම් බලාගෙන ඉන්න තාම hina වුනේ නැහැ, තාම කතා කරේ නැහැ කියලා. දැන් මොහු ඒ පැත්ත නෙවෙයි, දැන් තමන්ගේම පැත්තට හැරිලා තමන් අභ්‍යන්තරයෙන් සතුට ලබන ක්‍රමයකට යන්නේ. එතකොට පීති පරිසංවේදී හිතට ප්‍රීතිය දැනෙනවා. ඊට පස්සේ සුඛ පරිසංවේදී යස්ස සිස්සාමී සික්කති, පස්ස සිස්සාමී සික්කති. ඒ සිතට දැනෙච්ච ප්‍රීතිය තමන්ගේ කයට දැනෙන ගන්නවා. ශරීරයටත් මේ සුවේ දැනෙන ගන්නවා ඔහු. ඒකයි සුඛ පරිසංවේදී කියලා කියන්නේ. ඊළඟට පින්නොතුනේ ඔහුගේ එතනින් නවතින්නේ නැහැ. පීති පරිසංවේදී සුඛපටි සංවේදයේ කියන එකෙන් පටන් ගත්ත කෙනා පිනතුණ ඊළඟට ඊට පස්සේ මොකද යන්නේ චිත්ත සංඛාර පරිසංවේදී අස සිස්සාමීති සික්කටි කියලා කියනවා. චිත්ත සංඛාර කියලා කියන්නේ මොනවටද? සංඥා වේදනා කියන දෙක. මානසික ස්වභාවය වේදනාවට සම්බන්ධව තියෙන මූලික අංග දෙකක් විදිහට සංඥා වේදනා කියන දෙක හඳුනා ගන්නව යා දැන්. ඔහුගේ හිතට සංඥා එනකොට ඒ වගේම වේදනා එනකොට ඔහු ඒක හොඳින් හඳුනා ගනිමින් දැන් මේ භාවනා කරන්න. චිත්ත සංඛාර පරිසංවේදියේ සංඥා වේදනා දෙක හොඳට තේරුම් ගනිමින් භාවනා කරනවා. තවත් දුරට යනකොට ඔහු එතනින් නවතින්නේ පස්සම් බයං චිත්ත සංඛාරං. චිත්ත සංඛාර පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී කෙනෙක්ෙන් පටන් ගත්ත මේ කෙනා ඊට පස්සේ පියවරේදී මොකද වෙන්නේ? පස්සම් බයං චිත්ත සංඛාරං. චිත්ත සංඛාරුගේ සංසිඳෙනවා. මොළේදී හඳුනාගත්තා. හඳුනාගත්ත දේ අර සංඥා වේදනා දෙකෙන් හිත ගැටෙන ගතිය එන්න එන්න මඩු වෙලා ඒ තුළ හිත තවදුරටත් සංවර වෙනවා, සැහැල්ලු වෙනවා. ඒත් එක තමන්ගෙන සංඥා චේතනාවට අරගල කරන්න යන්නේ. ඇයි ඒ? ඔහුගේ අකුසල සංඥා දැන් වාදුර වෙලා තියෙන්නේ. ඔහුගේ අකුසල වේදනා දැන් දුර වෙලා තියෙන්නේ. මෙන්න මෙතන වැදගත්ම කාරණයක් පින්නතුනි. ඔබ සතර සතිපට්ඨානය ගැන අහලා තියෙනවා නම් මහා සතිපට්ඨාන සූත්‍රයේ කියවලා තියෙනවා නම් ඒකේ කරුණු දැන් මෙතන සම්බන්ධ කරගන්න. දැන් මෙතෙන් දියන්නේ පින්නතුනි මේ වේදනානුපස්සනාව මෙයන්නේ. මේ කොටස් හතරෙන් මේ දෙවැනි පියවරේ දියන්නේ වේදනානුපස්සනාව ප්‍රකට කරගන්න යන්නේ. ඔබ කියවලා ඇති මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙනවා සුඛං වේදනං වේදියාමීති, දුක්ඛං වේදනං අදුක්ඛම සුඛං වේදනා, සුඛ දුක් ඔක්කොම වේදනා එතන විස්තර කරලා තියෙනවා. නමුත් ආනාපාන සතිය කියන්නේ පින්නතුනි ඊටත් වඩා ඉතාම සියුම් විදියට මුලින් ඉඳන්ම ආනාපාන සතියෙන් පටන් ගත්තේ මේක දැන් සම්පූර්ණ කුසල පැත්තටම නැඹුරු වෙලා මේ යන්නේ. මහසතිපට්ඨාන සූත්‍රයේ අපේ සියලුම ජීවිතයේ උදෑසන අවදිච්ච මොහොත පටන් රාත්‍රියේ නිින්දට යනාත් එක්ක සියලුම එක ගොඩට දාලා තමයි තියෙන්නේ. කුසල අකුසල දෙපැත්තම ගැන. හරියට මැණික් ගන්න මැණික් පතරක් කපාගෙන යනවා වගේ. මැණික් පතර හාරගෙන යනකොට මුලදී පස් අහුවෙනවා, මඩ අහුවෙනවා, වතුර අහුවෙනවා. ඊට පස්සේ සාමාන්‍ය නොවටිනා කෑලි හම්බ වෙනවා. ඊට පස්සේ ගලකට හම්බ වෙනවා. උණ වටිනා මැණික් ගල් හම්බ වෙනවා. පස්සේ වටිනා ඒවා අහුවෙලා අන්තිමටම පොඩි කෑල්ලක් දෙකක් තමයි දියමන්ති වගේ තියෙන්නේ. නමුත් මේ ආනාපානසතිය ආරම්භයේ ධම් පිනතුනේ හරියට ආරම්භයේ පටන්ම දියමන්ති ආහාරයක් සොයාගෙන යනවා වගේ. මුලින් ඉඳන් සම්පූර්ණ හොඳ පැත්තට විතරයි දැන් මේ අහුවෙන තමයි. එතකොට ඒ නිසා සම්පූර්ණ මොහොත ආර තෝරගෙන අර මහා සතිපට්ඨාන සූත්‍රයේ කියපු කාරණා වලින් හොඳම කුසල පැත්ත විතරයි දැන් මේ ස්පර්ශ කරමින් යන්නේ. නේද? සාමාන්‍ය පැත්තකට බැස්ස කෙනෙක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම හඳුනාගෙන දියමන්ති ආකාරයකට මුලින්දාම බැස්ස කෙනෙක් වගේ. දන්නේ කෙනාට සම්පූර්ණයෙන්ම ඍජුවම තමන්ගේ භාවනා අරමුණ අභිමුඛ කරගෙන ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා එතනත්තා පේටි පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම් බයං චිත්ත සංඛාරං කියපු විදිහට ප්‍රීතිය ස්පර්ශ කරමින් හුස්ම ගැනීම පිළිකිරීම කරනවා. ඊළඟට සැපය කායික සුවය ස්පර්ශ කරමින් හුස්ම ගැනීම පිළිකිරීම ආදිය කරනවා. ඒ වගේම තමන්ගේ සංඥා වේදනා හඳුනා ගනිමින් ආස්වාස් ප්‍රසාස කරනවා. සංඥා වේදනා දෙක සංසිඳමින් ආස්වාස් ප්‍රස්වාස කරනවා. මෙන්න මේ ගමනෙහි ප්‍රතිඵල විදියට පින්නතුනි මේ තැනැත්තාට වේදනානුපස්සනාව ප්‍රකට වෙනවා. වේදනාව කොහොමද හටගන්නේ කියන එක ඔහු දකිනවා. වේදනා කියලා කියන්නේ පින්නතුනි කායික වේදනාව විතරක් නෙවෙයි. වේදනාව කොටස් හයක් තියෙනවා. ඇසෙන් රූප දැකලා තියෙන වේදනා, කනෙන් ශබ්ද අහන වේදනා, මේ සියලුම සැප දුක් උපේක්ෂා ආදී වේදනා. හැබැයි මුට මෙතෙන්දි වැඩිපුරම සැප වේදනා ඇත්තයි උට ස්පර්ශ කරමින් යන්නේ. හැබැයි ඒ සැපවත් ඔහු නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. ඔහු ඒ සැපේ ලැබෙනකොටම ඔහුගේ මානසික ස්වභාවය මොකද්ද? ඔහු දන්නවා සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදියට මේ ස්පර්ශය, මේ වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. මේ ආත්ම දෙයක් නෙවෙයි, ස්පර්ශ නිසා හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වෙනක නැති වෙනවා. මේක ස්ථිරවම තිබිච්ච වේදනාවක් නෙවෙයි, හේතු නිසා හටගත්තු දෙයක්. යම් කිංජ සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා ඔහු ඒකේ සමුදේවයන් දකිනින් තමයි දැන් මේ ඉදිරියට යන්නේ. මෙන්න මේ ගමනේ ටිකෙන් ටික ඉදිරියට යනකොට මේ තැනත්තා පින්න තුර එතනින් නවතින්නේ නැහැ. චිත්ත පරිසංවේදී අස සිස්සාමේසිකති. දැන් මුලදී චිත්ත සංඛාර දැනගත්තේ, ඊළඟ චිත්ත පරිසංවේදී කෙලින්ම හිත හඳුනා ගන්නකොට. දැන් මහසතිපට්ඨාන සූත්‍රයේ තියෙන සරාගම් චිත්තං සරාගම් චිත්තං විපජානාති කියලා. දැන් මේ තැන්වලදී සරාගිය වෙන අඩුයි දැන්. සම්පූර්ණ නොවේද රාගාදී සිතිවිලි තමයි උඩ දැන් මේ. ඒ සම්පූර්ණයෙන්ම ආනාපාන සතිය දැන් ඍජු භාවනා තමයි වෙන්නේ. ඒ නිසා චිත්ත පරිසංවේදී සිත හඳුනා ගනිමින් යන්නේ. ඔහු දන්නව ඒ අවස්ථාව පහළම සිත් ගැන දන්නවා. ඒ සිත දකිමින් ආස්වාස කරනවා, ප්‍රසආස කරනවා. ඔහු සම්පූර්ණ ජීවිතය තමන්ගේ අතට පහළ දැන් අරගෙනම යන්නේ. තමන්ගේ ජීවිතයේ සම්පූර්ණම තමන් විසින් හසුරුවන කෙනෙක් බවට පත් වෙමින් යන්නේ. නිකන් නෙමෙයි යන්නේ. වෙනද බාහිර ලෝක සම්ද වලින් වෙනත් අය විසින් තමන්ව පාලනය කරපු ලෝකෙක රූපඩයක් වගේ බාහිර අයගේ නැටුම් වල නටපු අය වශයෙන් හිටියා අපි. දැන් තමම විසින් තමම සම්පූර්ණයෙන්ම ටිකෙන් ටික තමන්ගේ පාලනයට නතු කරගන්නවා. චිත්ත පරිසංවේදී සිත හඳුනා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අභිප්‍රමෝදයන් චිත්තං අස සිස්සාමිද සික්කති. ඒ සිතෙහි පින්නතුනි හිතේ ප්‍රසාදය ප්‍රමෝදය වැඩි වෙනවා. මේ ආධ්‍යාත්මික සුවයත් එක්ක අන්න ඒ සිතෙහි දැඩි සතුට බින්දි මෙන්න ඔබ භාවනා කරනවා. හැබැයි ඒ සතුට සතුට හැටියට දක්න නිසා ඒක තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඔබ ගන්නෙ නෑ. ඇයි ඒකට හේතුව? ඔහු ඒකේ සමුදය ධම්මානුපස්සේ විහෙති, වය ධම්මානුපස්සේ විහෙති කියපු විදිහට ඔහු ඒකේ ඇතිවීම හා නැතිවීම දකින කෙනෙක් බවට පත් වෙනවා. තව තවත් ඔහු මේ ආනාපාන සතිය දෙනකොට සමාධහං චිත්තං අස සිස්සාමිති සික්කති. සමාධහං චිත්තං පස්ස සිස්සාමිති සික්කති. දැන් ඔබ හිත සමාධිමත් වෙනවා. එක හිතේ අරමුණක හුඟ වේලාවක් දැන් ඔබ තියාගෙන දැක්සයි. සමාධිමත් වෙලක දිගටම හුස්ම තුල තියෙනවා. අන්න ඒ සමාධිමත් බවත් එක්කම විමෝචයං චිත්තං අස සිස්සාමිති සික්කති. ඔබේ හිතෙන් රාග ද්වේෂ මොහයෙන් නමඩු වෙනවා, මිදෙනවා කෙලෙස් වලින්. කෙලෙස් වලින් මිදෙමින් දැන් ඔහු තවදුරටත් භාවනා කරනකොට මේ විදියට පටන් ගත්තේ චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදාහං විමෝචයන් කියලා. මෙන්න මේ පියවර හතර ආස්වාස ප්‍රස්වාස විදියට යනකොට මේ තැනට මොකද්ද ප්‍රකට වෙන්නේ? චිත්තාපස්සනා වැඩෙන්නේ, විඥානස්කන්ධය ප්‍රකට වෙනවා. විඥානය කියන්නේ ස්පර්ශයෙන් නැත්නම් නාම රූප වලින් හටගත්තු දෙයක්. නාම රූප පත්‍ය විඥානං කියන එකත් උඩ අවබෝධ වෙනවා. මොකද ඔහු ධර්මඥානයත් එක්කයි වැඩේ පටන් ගත්තේ. පින්නතුනි මේක නැත්නම් මෙතනින් නවතින්නෙත් නෑ. දැන් පින්නතුනි සුවිශාල ගමනක් මෙයා ඉදිරියට පසු කරමින් යන අවස්ථාව. දැන් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේනවට වඩා තවත් අලුත් දොරක්, අලුත් ආලෝකයක්, අලුත් ඉරක් මොහුගේ ජීවිතයට පේන්න ගන්නවා. සෘතා ශ්‍රාවකෙක් විදියට සුතමේ ඥානෙන් මේ වැඩේ ආරම්භ කරපු කෙනෙක් විදියට දැන් හිත සමාධිමත් වෙනකොට හිතේ සතුට ඇති වෙනකොට මොකද්ද තේන්නේ? සමාහිතෝ භික්ඛවේ යථා භූතං පයාති කියපු විදියට ඕන දැන් හොට අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමි විසිකති. දැන් අනිත්‍ය පේන ගන්නවා. හැම වෙලාවෙම සිතේ සහ කයේ ඇතිව නැතිවීම නැතිවීම දෙක උට පෙනෙමින් ආස්වාස ප්‍රස්වාස කරන කෙනෙක් බඩපත් වෙනවා. ආරය හිත සමාධිමත් වීමටත් වඩා උඩ දැන් වටින්නේ අනිත්‍යතාවය දකින්න එක. ඔහුට හිත සමාධිමත් කරගෙන මහසේ පාවෙවේ යන්නේ කෙනෙක් උට දැන් අවශ්‍යයි. ඔහුට ඊට වඩා මනසට සතුට මේ අනිත්‍යතාව ඇසියම නැතිවම දකින්න එක තමයි ඔහුගේ විනෝදාංශය දැන්. කලින් අනිත්‍යතාවයට බය වෙච්ච කෙනා, අනිත්‍යතාවයට ද්වේෂ කරපු කෙනා, අනිත්‍යතාවෙන් බේරල යන උත්සාහ කරපු කෙනා අනිත්‍යතාවයේ තමන්ගේම යාළුවෙක් බවට පත් කරගෙන ඔහෝ අනිච්ඡානුපස්සේ විහෙරති අස්ස සිස්සාමි විසිකති. අනිච්ඡානුපස්සේ පස්ස සිස්සාමි විසිකති. මේ අනිත්‍යතාවයේ සිත සහ කහේ වේදනාවල ඇතිවීම දකිමින් නැතිවීම දකිමින් මේ තැනැත්තා හුස්ම ගැනීම පිටකිරීම කරනවා. ඒ වගේම විරාගානුපස්සේ යස්ස සිස්සාමි විසිකති. කිසිදු දෙයක නොඇලෙමින් කිසිදු සුවදාය අරමුණකවත් නොඇලෙමින් තාම උපේක්ෂා සාගත බලමින් නොයරමු කෙනෙක් විදියට ඔහු මේ තියෙන සුඛ ආස්වාදවත් ඔහු ඇලෙන්නේ නැහැ. ඔහු රාග දේශ දෙකේ ඇලෙන්නේ නොයරින විතරක් නෙවෙයි, මේ සුඛ සාගත ආධ්‍යාත්මික සුය කෙරෙහිවත් ඔහු ඇලෙන්නේ නැහැ. විරාගානුපස්සේ විහෙරති අස්ස සිස්සාමි විසිකති. විරාගානුපස්සේ පස්ස සිස්සාමි විසිකති කී විදියට නොයැලෙමින් කිසිදු දෙයක නොයැලෙමින් දැන් ඔහු ඇස් දෙක පියාගෙනනේ මේක කරන්නේ. කවුරු ශබ්ද ඇහෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන්න පුළුවන් සමහර විට. ඒ කිසිදු දෙයක නොඇලිමින් ඒ සියලුම දේවල් වල අනිත්‍යතාවය බලමින් නොඇලිමින් ඒ අරමුණක් එනකොට මේකේ හටගත්තා නිරුද්ධුණා කියලා දකිනවා. හේතු නිසා හටගත්තා කියලා එතනම නිරුද්ධුණා කියලා දකින ඔහු ඒව මෙනෙහි කරන්නවත් යන්නේ නැහැ. ඔහුට අසුභ වශයෙන්වත් මෙනෙහි කරන්න ඉතුරු වෙන්නේවත් නැහැ ඔහුට. අසු වශයෙන් ගන්න උනා තියෙන නිත්‍ය සංඥා වෙන කෙනාට මෛත්‍රිය වඩන කරංගද්දක් ඉතුරු වෙන්නේ නැහැ ඔහුට. ඔහුගේ සිතවිල්ල මෛත්‍රී සිතවිල්ල ආවත් ඒ මොහොතේම ඇති වෙලා නිරුද්ධ වෙන එක දැකලා දැන් මො සම්පූර්ණ මේ පියවර හතරේදී වැඩෙන විදර්ශනාව. අර ඉහළ පියවර දක්වා මුල් 12 දක්වාම යන සමතියට බරව යන්නේ, විපස්සනා දෙපැත්තට දෝලණය මෙමි යන්නේ, යුගනද්දව යන්නේ. දැන් මෙතන සම්පූර්ණ මේ කාන්තිකව විදර්ශනා පැත්ත දැන් මේ ක්‍රියාත්මක වන අවස්ථාව. අනිච්ඡානුපස්සේ විහෙරති, විරාගානුපස්සේ විහෙරති, නිරෝධානුපස්සේ විහෙරති. හැම දෙයක්ම නිරුද්ධ වෙන ආකාරයම දකිනවා. හට ගැනීම නිරුද්ධ වීම දකිමින් හෝ තවදුරටත් ආනාපානසති වැඩෙනවා. වැඩෙනකොට පින්නතුනි පටිනිස්සග්ගානුපස්සේ විහෙරති අස්ස සිස්සාමිති සික්කති. පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමිති සික්කති. පටිනිස්සග්ග කියන්නේ පින්නතුනි නිවනට එක විට උට නිවන නොලැබුණා වෙන්න පුළුවන්, එක විට ඔහු අනාගාමි නොවුණා වෙන්න පුළුවන්. නමුත් ඔහු ඒ මොහොතේ දුකෙන් නිදහස් වෙන්නේ. ඒ සිහි කරන මොහොත තුළ ඔහු සම්පූර්ණම හෝ ඔහුගේ ශරීරයේ කොයිතරම් බරපතල ලක්ෂණයක් තිබුණත් ඔහුට ඒ වේදනාව පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ. ඔහු වයසට ගිහිලා හිටිය කෙනෙක් නම් ඔහුගේ වයස පොඩ්ඩක්වත් ඔහුට දැනෙන්නේ නැහැ. ඒ දරක් නේ මරණාසන වෙච්ච කෙනෙක් වෙන පුළුවන්. ඔහුට ඒ මරණ දුකවත් දැනෙන්නේ නැහැ. විතරක් නෙවෙයි, ඔහුගේ සිත කිසිදු දෙයක නොයෙච්ච සිතක්. අන්නේ නොයෙලුණු සිතින් ඔහුගේ ඒ අවස්ථාවේ දුක මිය ගියොත් මොකද වෙන්නේ? මේ මට්ටමේ ඉන්න මොහොතේ ඔහු කලින් මාර්ගවල නොලබු කෙනෙක් වෙන පුළුවන්. නමුත් මේ දර්ශනය තුළ සම්පූර්ණයෙන්ම හිත බැසගෙන ඉන්න ලක ඔහු මිය ගියොත් ඔහුගේ මරණයත්, ඔහුගේ නිවනත්, ඔහුගේ පිරිනිවන් පෑමත් තුනම එකට සිදුවෙන සමසේසී කෙනෙක් බවත් හත්වෙනි තත්තාව තියෙනවා. පින්වතුනි මේ පියවර 16 අපි ඊටාම සරලව සඳහන් කළේ. ඊළඟට තවත් පියවරක් ඊළඟට දැම්මේ අපි සඳහන් කළේ මේ පියවර 16හි සතිපට්ඨානේ වැඩෙන හැටි මේ සඳහන් කරේ. එතකොට මේ අවසාන පියවර 4 වෙනකොට වෙන්නේ ධම්මානුපස්සනා වැඩෙන එක. ධම්මානුපස්සනාවේදී වෙන්නේ සංඥා සංඛාර දෙක ප්‍රකට කරගන්නේ මේ යන්නේ. සම්පූර්ණ මේ දෙකේදී පිනොතුනි වෙන්නේ විශේෂයෙන් අවසාන පියවරදී වෙන්නේ සියල්ලක්ම ත්‍රිලක්ෂණයෙන් නැත්තම් විදර්ශනාවෙන් බලන බැලමක්ම කියන්නේ. මේ හැම මොහොතකදීම වෙන්නේ තමන්ගේ හිත දියුණු වෙනවා, සතිය දියුණු වෙනවා, සමතය දියුණු වෙනවා, ප්‍රඥාව දියුණු වෙනවා. මෙන්න මේ පියවර 16 වැඩෙනකොට මුල් පියවර 4 වැඩෙනකොට කායන පස්සනාවත් දෙවෙනි පියවර 4 වැඩෙනකොට වේදන පස්සනාවල් ඊළඟ පියවර 3 වැඩෙනකොට චිත්තාන පස්සනාවල් අවසාන පියවර 4 කොටස් 4 වැඩෙනකොට 4 වෙනි පියවරේදී ධම්මාන පස්සනාවත් වැඩෙනවා. අනිත් අතට කිව්වොතින් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා. මේ ප්‍රකට වෙන්නේ වෙනුගේ මොකද්ද වෙන්නේ? ඔහුගේ ප්‍රඥාව විකසිත වෙනවා. හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ මේ ස්කන්ධ පංචකයක හට ගැනීමක් සමුදයක් නේද? හැම වෙලාවකම මේකේ වය නිරෝධය නේද කියලා උට පේන ගන්නවා. එහෙම පේන්න පේන ඔහුගේ කිසිඳු බාහිර අරමුණක ඔහුගේ හිත බැස නොගන්නා කෙනෙක් වඩපත් වෙනවා. නෙළුම් විලක මඩෙන් නික්මලා ඉන්න සුවඳ ඇති මහනෙල මලක් වගේ මේ කෙලෙස් සහිත සමාජය තුළ ඔහු නිකලස් කෙනෙක් වශයෙන් උඩ ජීවත් වෙන්න හැකියාව තියෙනවා. තෘෂ්ණාවෙන් බරව ලෝකයේ තෘෂ්ණා නොකරන කෙනෙක් වශයෙන් ඉන්න පුළුවන්කම තියෙනවා. අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන ලෝකයේ ඊර්ෂ්‍යා නොකරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ දර්ශනයේ ප්‍රතිඵල විදියට අප දැන් මේ සඳහන් කළේ පින්නතුණී ආනාපානසතිය වඩනකොට සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි. එතකොට සතර සතිපට්ඨානේ වැඩෙනකොට ඊළඟට සඳහන් වෙනව මොකද්ද වෙන්නේ? සත්බොජ්ජංගේ වැඩෙනවා කියලා. අන්න ඒ සත්බොජ්ජංගේ වැඩෙන පියවර තමයි ඊළඟ පියවරේදී අපි විස්තර කරන්නේ. හොඳයි, මේ සඳහන් කරපු කරුණු වලින් පින්නතුන්ට ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දැන්. එක දිගටම දැන් කාරණා සඳහන් කරපු නිසා පිනතුමි ටිකක් හිතට කයට ටිකක් බරක් වගේනේ. නමුත් පිනතුනි අපට මේ සරලව විස්තර කරන්න පුළුවන් උපරිම සරල විදියට තමයි මේ කරුණ විස්තර කළේ. ඉතින් පිනතුනෝ දස්ස වෙන්නට ඕන මේ කරුණ සඳහන් කරද්දී තමන්ට තේරුම් ගන්න උත්සාහයක් කරන්න. ඉතින් මේවා එකතකින් අහනා වගේම පිනතුනි අපි ප්‍රායෝගිකව මේවා කරන්නත් ඕන. එතකොට තමයි මේකේ ප්‍රතිඵලය පේන්නේ අපට. ඉතින් මේවා අමාරුම දේවල් නෙවෙයි. ඇතැම් විට අපි ජීවිතේ හුඟක් අමාරු දේවල් කරලා තියෙනවා ජීවිතේනේ. හුඟක් අමාරු විභාග ලියලා, හුඟක් පරිශන කළා, හුඟක් රැකියාවල් කරලා, හුඟක් දුර ආපු අය මේ. ඉතින් මේ අංශයෙන්වත් අපි දක්ෂ වෙන්නට ඕන පින්නතුනේ. මේ අංශයත් අපි ජයගත්තොත් තමයි සැබෑලෙසම අපි ජීවිතේ ජයගත්තා වෙන්නේ. හොඳයි, පින්නතුනේ අපි ටික වේලාවක් මේ පියවර ටිකෙන් ටික අපි වඩන්නට උත්සාහ ගනිමු. දැන් ඒ සඳහා අපි විනාඩි කිහිපයක් ආනාපාන සතිය වඩන්න ප්‍රායෝගිකව කරන්න සූදානම් වෙමු. මේ පියවර 16 පින්නතුනේ අපි කෙටියෙන් එක එක පියවර පියවරෙන් පියවරට යනවා. හැබැයි ඒකදී ඔබ කලබල වෙන්නට එපා. මේක ක්ෂණිකව අපිට මේ පියවර 16ම විනාඩි දෙකෙන් කරන්න පුළුවන් කන් නෙවෙයි. මේක අපි ඉදිරියේ කරණේවට පෙරහුරුවක් වශයෙන් විතරයි මේ කරන්නේ. ඉතින් ඔබට යම්කිසි විදියක මේක හඳුනාගෙන Taman තනියම වඩනකොට ඒ සඳහා Tamanට උපකාරයක් පිණිසයි මේ ටික අපි පුහුණු කරන්නේ. නිසා මේ අපි ඉක්මනින් පියවර ටික ගියයි කියලා ඔබ කලබල වෙන්න එපා. තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ පියවර අපි කිව්වට වචන වලින් පින්නොත්නේ මේ ඇත්තෙන්ම තමන් හිත තැම්පත් වෙනකොට තමන්ටම තේරෙන්න ඕන කාරණා. ඒකේ තේරෙන්න ඕන දුරක් ගිහිලා තේරෙන්න ඕන කාරණා අපි කලින්ම කියනවා මෙතෙන්දී. කිව්වයි කියලා ඔබට මෙතෙන්දී ඒ තත්ත්වයට ඇවිල්ලා නැහැ. ඔබ කලබල වෙන්නේම මම මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ කියලා. ඒක නියම විදිහට කරනකොට ඉබේ මෙතෙන්ට එනවා. එතකොට දැන් මෙතෙන්දී කරන්නේ ඒක එන්න කලින්ම බෝඩ් එක මෙහාට ගෙනල්ලා පෙන්නන මෙන්න බෝඩ් එක මේකයි කියලා. අනේ ඒකයි මෙතෙන්දී වෙන්නේ. දැන් මෙතන ඉඳලා අපි ගියමු සැක්‍රමෙන්ටෝ යනවා කියලා. දැන් මෙතන ඉඳලා අපි එක එක බෝඩ් සෑන් ෆ්‍රැන්සිස්කෝ එක. එහෙමම බෝඩ් එක ළඟට ඉක්මනින් ගෙනල්ලා පෙන්නන. අනේ මේ වගේ එකක් තමයි දැන් මේ කරන්නේ. එහෙම කරගෙන සැක්‍රමෙන්ටෝ වලට ගියා වෙන්නේ නැහැ. කලින් අර බෝඩ් එක හරි ටිකක් පෙන්නනවා මයිල්ස් ගානේ මෙච්චර තියේ කියලා ඒක පෙන්නලා හරි ටිකක් පොඩි ඡායාවක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. හොඳයි. දැන් පෙන්නතුනේ තමන්ගේ ශාරීරිය සැහැල්ලුවෙන් සරලව තියාගන්න පහසු ඉරියව්වක තමන්ගේ උඩුකය හොඳින් ඍජුව තබා ගන්න බලන්න. ශාරීරිය පුළුවන් තරම් සැහැල්ලුවෙන් සරලව තියාගන්න. මුලින් තමන්ගේ දෙපතුලේ සිට හිස දක්වා තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. දැන් තමන්ට දැනෙන්නේ තමන්ගේ හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව ක්‍රියාවලිය විතරයි. දැන් මම අතීත අනාගත අරමුණු මොකුත් සිහි කරන්නේ නැහැ. මේ මොහොතේ සම්පූර්ණ මගේ අවධානය හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව මේ ශාරීරික ස්වාභාවික ක්‍රියාවලියට මම තියා ගන්නවා. නාසයේ කෙළවරෙහියෝ උඩුතල අභියස හුස්ම ඇතුළු වෙනකොට සහ පිට වෙනකොට මම හොඳට සිහිය තියාගෙන ඉන්නවා. මම දැන් ඕනෑ කමින් හුස්ම ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් ස්වාභාවිකව සිදුවෙන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන මම දැන් සිහි කරන්නේ. හුස්ම ඇතුළු වෙනකොට මම දන්නවා හුස්ම ඇතුළු වෙනවා කියලා. හුස්ම පිට වෙනකොට මම හුස්ම පිට වෙන බවක් දන්නවා. දීර්ඝව හුස්ම ඇතුළු වෙනකොට මට දැන් දීර්ඝව හුස්ම ඇතුළු වෙන බවත් දීර්ඝව හුස්ම පිට වෙනකොට දීර්ඝ හුස්ම පිට උනේ කියන අවබෝධයක් ඇතුව මම හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. කෙටියෙන් හුස්මක් ඇතුළු වෙනකොට කෙටි හුස්මක් බවත් ඒ කෙටි හුස්මක පිටුනේ කියන හැඟීමත් අවබෝධයෙන් මම හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සම්පූර්ණම ක්‍රියාවලිය ගැන අවබෝධයෙන් හුස්ම ගන්න එකත් පිට ගන්න එකත් මම සිදු කරනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියපු විදියට පස්සම්බයෙන් කාය සංඛාරං කියපු විදියට හුස්ම සංසිඳෙමින් මුලින් තෙමිච්ච හුස්මේ රළු ගතිය අඩු වෙලා හුස්ම ගැනීම හා පිට කිරීම ඊටාම සැහැල්ලු වෙනවා සංසිඳෙනවා අන්න ඒ සංසිඳුණු ස්වභාවයෙන් යුක්තව හුස්ම ගැනීම හා පිට කිරීම මා දැන් සිදු කරනවා හැම මොහොතකම මගේ ශරීරය ජීවත් කරවන්නේ මේ හුස්ම ගැනීම හා පිට කිරීම නැමැති ක්‍රියාවලිය නිසා කියලා මට තේරෙනවා. මේ හුස්ම ගැනීම මගේ ශරීරයේ එක්තරා ප්‍රධාන ක්‍රියාවලියක් කියලා මා තේරුම් ගනිමින් හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. මේ ශරීරය කියන්නේ හුස්ම රැල්ලෙහි ප්‍රතිඵලයක්. මේ ජීවිතය කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ ආහාරයේ ප්‍රතිඵලයක්. ජීවත් වීම කියන්නේ හුස්ම ගැනීමේ ප්‍රතිඵලයක් කියලා වශයෙන් මා මගේ කය ගැන අවබෝධයෙන් හුස්ම ගැනීම හා පිට කිරීම සිදු කරනවා. මගේ හිත දැන් ටිකෙන් ටික තැම්පත් වෙනවා හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව. මගේ හිතට සතුටක් දැනෙනවා හිත සමාධිමත් වීමත් එක්ක. පීති පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සිතට දැනුනේ මානසික සුවය මගේ කයටත් විනිවිද යනවා දැනෙනවා. මගේ ශරීරයට ලොකු පහසුවක් සැහැල්ලුවක් දැනෙනවා. කායික සුවයක් මට දැනෙනවා. ඒ කායික සුවය අත්විඳීමේ මම හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. සුඛපටි සංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. මගේ කය සැහැල්ලු වීම සොයත් එක්කම මට හිතට ඒ අරමුණු ගැන ඇතිවන හඳුනා ගැනීම සංඥා වේදනා මට දැනෙනවා. ඒ හිතට දැනෙන සංඥා වේදනා හඳුනා ගනිමින් මා හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. නාසය අභියස සිත පිහිටුවා ගනිමින් චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. හැම මොහොතකම ඇතිවන සංඥා වේදනා හටගන්නවා, ඒ මොහොතේම නිරුද්ධ වෙන බව මා දකිනවා. ඒ හඳුනාගත්තු සංඥා වේදනා සංසිඳෙන බව මට තේරෙනවා. හේවංවා සංසිඳිලා සැහැල්ලු වෙලා යනවා මා දකිනවා. පස්සම්බයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ කයට සිතට දැනෙන වේදනා මට හොඳට තේරෙනවා. සැප වේදනා, ඒ වේදනා ස්පර්ශය නිසා හටගත්තු දෙයක් නේද? ස්පර්ශ නිරුද්ධ වීමත් සමගම ඊතර නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා මට වේදනාව ගැන අවබෝධයක් ලැබෙනවා. ඒ වේදනාව තුල හික්මෙමින් වේදනා ස්කන්ධය හඳුනා ගනිමින් මා ආස්වාස ප්‍රස්වාස කරනවා. මට දැන් මගේ හිත හොඳට පැහැදිලිව පේනවා. හිතට අරමුණු වෙනකොට, ඒ අරමුණු ඒ මොහොතේම නිරුද්ධ වෙනකොට හිතේ තියෙන ස්වභාවය මට හොඳට පිරිසිදු ජලයක් මැදින් පතුල අඩිය පේනා වගේ හිතට එන අරමුණු මට හොඳට පැහැදිලිව පේනවා. චිත්ත පරිසංවේදී යස්ස සිස්සාමීති සික්ඛති. හිත හොඳට හඳුනා ගනිමින් කිසිදු දෙයක නොඇලෙමින් කිසිදු දෙයක නොගැටෙමින් හුස්ම ගැනීම පිට කිරීම මා සිදු කරනවා. හිත හඳුනා ගැනීමත් සමගම හිත තැම්පත් වීමත් සමගම මගේ හිතට දැඩි සතුටක් තවත් දැනෙන ගන්නවා. අභිප්‍රමෝදයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිතේ දැඩි සතුටක් මට ලැබෙනවා මේ ආස්වාස ප්‍රස්වාස තුළ හිත තැම්පත් වීමත් සමග. ඒ සතුට මා දකිමින් ඒ නොඇලෙමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඒ සතුට සමගම මගේ හිත හුඟා තැම්පත් වෙනවා, සමාධිමත් වෙනවා. හිත හරියට නිශ්චිත නිශ්චල ජලාශයක් වගේ මගේ හිත හුඟා තැම්පත්. ඒ තැන්පත් වූ සිතින් මම හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. සමාධං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මගේ හිත හුඟා තැම්පත්. ඒ තැම්පත් වූ හිතට කිසිම දෙයක් ගැන දැඩි ආසාවක්වත් කිසි දෙයක් පිළිබඳව දැඩි ගැටුමක් විරසක බවක් හෝ මුලාවීමක් නැතුව ලෝභ දේශ මෝහ වලින් මිදෙමින් කෙලෙස් වලින් සිත මුදවා ගනිමින් කෙලෙස් වලින් සිත මිදෙමින් මම හුස්ම ගැනීම පිට කිරීම තවදුරටත් සිදු කරනවා. විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. මට හොඳට මගේ හිත ගැන අවබෝධයක් ලැබෙනවා. මේ හිත කියන්නේ සංවර කරගන්න පුළුවන් දෙයක් නේද? ඒ වගේම මේ හිත කියලා කියන්නේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද? මේ හිත කියන්නේ කෙලෙස් වලින් මුදවා ගත හැකි දෙයක් නේද කියන අවබෝධය මට ලැබෙනවා. ඒ වගේම හිතේ අනාත්මතාවයත් මාය සමගම දකිනවා. මගේ හිත ගැන මම පරිපූර්ණ අවබෝධයකට පත් වෙනවා. මේ හිත කියන්නේ නාම රූප වල එකතුයෙන් හටගත්තු දෙයක් නේද? නාම රූප වල හට ගැනීමෙන් ඇති වුණු මේ හිත නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක් නේද කියන එක මා දකිමින් හුස්ම ගැනීම පිට කිරීම සිදු කරනවා. මගේ හිත දැන් වාග්ම තැම්පත්. මට හොඳට අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. හැම මොහොතකම මගේ කය, වේදනා, හිත මේ වැති වෙලා නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා මට අනිත්‍යතාවය හොඳට පේනවා දැන්. අනිච්ඡානුපස්සී විහෙරති අස්ස සිස්සාමීති සික්ඛති. මේ අනිත්‍යතාවය දැකීමත් සමගම මං කිසිදු දෙයක නොඇලිමින් හිත පවත්වා ගන්නවා. අනිත්‍යතාවය දකින මට කිසිදු දෙයක ඇලීමක් හටගන්නේ නැහැ. හැම දෙයක්ම අනිත්‍යයි කියලා මට තේරෙනවා. මං හැම දෙයකම නොඇලීම පුරුදු කරනවා. විරාගානුපස්සේ අස්ස සිස්සාමීති සික්ඛති. කිසිදු අරමුණක් කෙරෙහි නොඇලී සිටින මට ජීවිතේ එකම අරමුණ වන නිරෝධය පමණයි පේන්නේ. හැම මොහොතකම ස්කන්ධ පංචකය නිරුද්ධ වෙනවා නේද කියලා මට තේරෙනවා. වේගයෙන් නිවෙන පත්තු වෙන පහනක් මෙන් විදුලි බුබුලක් මෙන් හැම මොහොතේම මගේ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙමින් වැයෙමින් යන ස්වභාවයක් නේද කියලා මට තේරෙනවා. නිරෝධානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති. මගේ හිත හරියම පිරිසිදුයි. මගේ හිත හරියම තැම්පත්. මට කිසිදු දෙයක් ගැන ඇලීමක්වත් ගැටීමක්වත් මුලාවක්වත් නැහැ. මගේ හිතේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් සිත දුර වෙලා හැම මොහොතකම ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධය මා දකිනවා. මගේ සිත හරියම නිදහස්, හරියම සැහැල්ලුයි. කිසිදු තැනක මගේ හිත බැසගන්නේ නැහැ. දැකපු රූපයක් ගැනවත්, ඇහෙන ශබ්දයක් ගැනවත් කිසිදු දෙයක් කෙරෙහි මගේ හිත බැසගන්නේ නැහැ. මගේ හිත ඊටාම නිදහස්, සාමකාමී ස්වභාවයක් බවට පත් වෙනවා. මගේ හිත කෙමෙන් කෙමෙන් දුකෙන් නිදහස් වෙනවා. කෙලෙස් වලින් සිත නිදහස් වෙනවා. පටිනිස්සග්ගානුපස්සේ අස්ස සිස්සාමේති සික්ඛති. හැම මොහොතකම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීම නේද මගේ ජීවිතය කියලා මට තේරෙනකොට, බාහිර ලෝකයේ ගැන මගේ කිසිම ඇලීමක් හෝ ගැටීමක් නැහැ. මම මුළු ලෝකයේ ගැන උපේක්ෂා සාගතයි. මා මේ පත්තෙමි යන නිදහස් වූය. අනිත් ලෝක සත්‍යයන් වෙතත් ලැබෙනව නම් කොච්චර හොඳ දෙයක් නේද කියලා මට හිතෙනවා. ඒ සිතුවිල්ලෙහෙත් අනිත්‍යතාවය මා දකිනවා. තව තවත් මම හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව පරිපූර්ණ අවබෝධයෙන් වැටහීමෙන් හිත නිදහස් වෙමින් පවත්වා ගන්නවා. මා මේ ඇති කරගන්නා වූ මානසික සුවය මොහොතින් මොහොත, දිනෙන් දින මා දියුණු කරගන්නට මගේ කාලය, ශ්‍රමය උපරිම ලෙස මා කැප කරමින් මේ ජීවිත අවබෝධයෙන් නිතිපතා ඉදිරියට යන්නට මා සම්පූර්ණ මගේ ජීවිතය කැප කරනවා. මට ඇති ඉහළම මානසික සුවය මෙයයි. මා ජීවිතේ මගෙන් ඉටවිය යුතු යුතුකම් කරන අතරින් මේ ආධ්‍යාත්මික සුවය මගේ ජීවිතයේ ප්‍රමුඛ කාර්ය බවට මා පත් කරගන්නවා. මගෙන් අන් අයට විය යුතු යුතුකම් මා වෙනදාටත් වඩා හොඳින් සපුරන ගමන් මේ ආධ්‍යාත්මික ගමනේ මා දිනෙන් දින ඉහළට යාමට මා දැඩි වීරියෙන් අදිෂ්ඨාන කරගන්නවා. සාදු, සාදු, සාදු. හොඳයි පින්නතුනි, අද අප මේ සාකච්ඡා කරේ ආනාපාන සතියට අදාළව තිබුණු මජ්ඣිම නිකාය ආනාපාන සති සූත්‍රයයි. අප මේ සාකච්ඡා කරලා අපට තේරෙන ආකාරයට ඉතාම සරලව අපි දිනු කළේ. ඉතින් මේ පියවර 16 අපි විනාඩි කිහිපයකින් අපි ප්‍රගුණ කළත් මේක පින්නතුනි කාලයක් වඩන්න ඕන දෙයක්. ඒ වඩන ප්‍රමාණයට තමන් හිතේ මානසික සුවය, සිහිය නුවණ තමට දිනු කරගන්න පුළුවන්. ඉතින් ආනාපාන සතිය කියන්නේ දික්ඨ ධම්ම සුඛ විහරණේ ලබන ඉහළම භාවනා කමඨහනක් විදියටයි බුදුදහමේ දැක්වෙන්නේ. ජීවිතයේ සතුට ලබන්න කැමතිනම්, ජීවිතයේ සැබෑ මානසික තෘප්තිය ලබන්න කැමතිනම් බුදුහාඳුරුව ලෝකයට ආරාධනා කරනවා මේ ආනාපාන සතිය වඩන්න කියලා. අපට එන කායික මානසික දුක් පීඩා වලින් නිදහස් වෙන්න තියෙන ඉහළම භාවනා කමඨහනක් තමයි පින්නතුනි ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයටම අපට කරන්න පුළුවන් නම් තමයි එහි ඉහළම ප්‍රතිඵලය අපට ලැබෙන්නේ. ඒ සඳහා පින්නතුනි මේ ආනාපාන සති සූත්‍රය අපට හුඟක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් තාම සූත්‍රය අපි විස්තර කළ අවසන් නැහැ. තව ඉදිරි තව කොටසක් තියෙනවා. සත්‍යබොධ්‍යංග වැඩෙන අවස්ථාව අපි ඒකත් ඉදිරියේදී විවේක ලැබෙන හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, මෙතනින් අපි මේ අවස්ථාවේ කොටස අවසන් කරනවා. පින්නතුන් විවේක අරගෙන ඊට පස්සේ ඊළඟ පියවරට අපි යමු. හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් බයං පන්තා ච නිබ්බයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තෝ සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොයින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා සාදු සාදු සාදු